දැයි තෙරුවන් සරණයි හැම දිනකටම අදත් අපි හැම දිනම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන් ක්‍රම ධර්ම සාකච්ඡාවට අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා ඉතින් පසුගිය සතියේ ධර්ම සාකච්ඡාව අවසානයේදී අපි මතක් කළා අද දවසේදී සාකච්ඡාව සඳහා මජ්ජේ සූත්‍රය පාදක කරගමු කියලා මාසිකයේ ප්‍රතිපසති සාකච්ඡා කරපු කාරණාවලින් ඉස්මතු වුණු දෙයක් හින්ද තමයි යෝජනාව කළේ. අපි අද සාකච්ඡාවට ආරම්භයක් ලබා ගමු මේ විදිහට. එහෙමනම් මජ්ජේ සූත්‍රයේ දැන් මම යෝජනා කළ හැමෝටම පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා. එතකොට මේ එහෙම නැත්නම් අහන්න දේශනාවක් කියලා මම හිතන්නේ බොහෝ අය කරන්න ඇති. අපතම මට නම් ඒක කරන්න බැරි වුණා. නමුත් පුරාණවත් ගැන ඒක සාකච්ඡා කරනවා ඒක දෙන්න මම ගෞරවයෙන් ඉස්සලාම යොමු වෙනවා. ඒ නිසා සේන මහත්මයා ඔබතුමාට ප්‍රශ්නේ මේ විදිහට අසමින් ඒක අංගුත්තරනිකාය පොතේ සූත්‍රයක් මේක අංගුත්තරනිකාය සූත්‍රයේ දේශනාවේදී අපිට මතකයේ ආකාරයට ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිපුණමත් ඒක සාකච්ඡා කරනවා. මේ මහා පුරුෂයෙක් වෙන්නේ මොන අයෙකුද මොන විදිහටද කියලා වගේ කාරණාවක් මගේ මතකෙ විදිහට. එතකොට ඒ විවිධ ඒ කියන්නේ මම හිතන්නේ අදහස් පහක් මම හිතන්නේ පහක් මේ හයක් අදහස් හයක් ප්‍රකාශ කරනවා. ඒයින් අපි අද එක කොටසක් අරගෙන ටිකක් සාකච්ඡා කරමු. ඒ ඉස්ලාම් කියපු කාරණාව අපි ඉස්මතු කරගමු. අද ඒ ඉස්ලාම් කියපු කාරණාව තමයි මේ එක්කන්තයක ස්පර්ශයත් අනෙක්කන්තේ ස්පර්ශ නිරෝධයත් තියෙනවා. එතකොට මේ ස්පර්ශයත් කෙනෙකු අවබෝධ කරගෙන ස්පර්ශයේ නිරෝධයත් අවබෝධ කරගෙන ඒ වගේම ඒ දෙකේ මධ්‍ය වශයෙන් ඇතිවෙන කුමක්ද කියන කාරණාව ඔබතුමා මතක් කරන්න. ස්පර්ශය ස්පර්ශ නිරෝධයත් ගැන වෛ සිබ්බණිය තණ්හාවයි කියලා කාරණාව කිව්වා. එතකොට මේ මෙන්න මේ කාරණාව අපි තේරුම් ගමු. දෙමුලින් එහෙම වෙච්ච පුද්ගලයා කොහොමද මේ මහරහත් උතුම් පුද්ගලයෙක් කියලා කියන්නේ කියන කාරණාව. අපි ස්පර්ශය කියන එකත් අහලා තිනවා, ඕනතරම් ස්පර්ශ නිරෝධයත් අහලා තිනවා. එතකොට ස්පර්ශයත් නොගිල එක කෙලවරක් සමායන වට දැන් මතක් වෙනවා හිතන්නේ. එක කෙලවරක් ස්පර්ශය, අනෙක් කෙලවර ස්පර්ශ සමුදය, මධ්‍ය ස්පර්ශ නිරෝධි නිරෝධි එහෙමයි තියෙන්නේ. එක කෙලවරක් ස්පර්ශය, අනෙක් කෙලවර ස්පර්ශ සමුදය. එතකොට ස්පර්ශයත් නොලවි ස්පර්ශ සමුදයත් නොගැලි ස්පර්ශ නිරෝධය දක්මින් අපි ස්පර්ශ නිරෝධයත් නොගැලිපි ඉන්න පුද්ගලයා තමයි මහා පුද්ගලයා කියලා කියන්නේ. මේ කාරණාව ඉතින් හරි ගැඹුරුයි නේද? ඉතින් මේ කාරණාව කොහොමද අපි එකින් එක තේරුම් ගන්න? සේන මහත්මයා ඔබතුමාට මම යොමු වෙනවා. ඔබතුමාට පුළුවන් ධර්ම සාකච්ඡාව ටික වෙලාවක් ඉවසි ඉස්සරහට ගෙන යන්න. ඔබතුමා ඉස්සෙල්ලා ඔබතුමාගේ අදහස් කියන්න. හොඳයි, තේරුවන් සරණයි. ඔව්, දැන් මෙතනදි කියන්නේ එකාන්තය ස්පර්ශය, අනිත් අන්තය ස්පර්ශ නිරෝධය, මධ්‍ය අනිත් අන්තය ස්පර්ශ සමුදය. එකක් ස්පර්ශය, අනිත්‍යක ස්පර්ශ සමුදය. හරි, මධ්‍ය ස්පර්ශ නිරෝධය. ඔව්, ස්පර්ශය එකාන්තයක ස්පර්ශය ඇතිවීමේ හේතුව අනිත් අන්තයයි, ස්පර්ශ නිරෝධය මධ්‍යයි. එතකොට අපිට දැනගන්න ඉස්සෙල්ලාම දැනගන්න ඕන අන්ත දෙක. එතකොට එකක් ස්පර්ශය, අනික ස්පර්ශය ඇතිවීමට හේතුව. ස්පර්ශය කියන එක අපි දන්නවා යමක් සමක ගැටෙන එක, ෆිසිකලි ස්පර්ශ වෙන එකත් ඒ වගේ මෙන්ටලි ස්පර්ශ වෙන එකත් දෙකම අපිට තියෙනවා. අපිට ලේසි ෆිසිකලි ස්පර්ශ වෙන එක ගත්තොත් අපි දැන් ඇස කියන එකට රූපයක් කියන්නේ අපේ ආලෝක කිරණයක් වදීම නිසා ඇසේ තියෙන යම් කිසි දෙයක්කට ස්පර්ශ වෙනවා. ඇසේ තියෙන සංවේදී තැනට ස්පර්ශ වෙනවා ඒ කිරණේ. ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒක වදින එක අපේ ෆිසිකල් ගස්තොත් අපේ ලේසියට. ඊට පස්සේ ඒකට හේතුව අනිත්‍යයි. මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට ඒකට යම්කිසි හේතුවක් තියෙනවා. එකක් ඒක තිබිච්ච එක හේතුවක්. ඒක අපි ඇස කියලා දෙයක් තිබුණා, රූපයක් තිබුණා, ආලෝකයක් තිබුණා. ඒව තමයි හේතු. ඒක හේතුවක් නෙවෙයි, හේතු ගොඩක් තියෙනවා එතන. ඒ වගේම හේතු ගොඩ ස්පර්ශ වීම සඳහා අපේ යොමු වීමකුත් තියෙනෝනේ. ඒ කියන්නේ ආලෝක කිරණයක් ඔබතුමාගේ ළඟ තිබුණ ආලෝක කිරණයක් මගේ ඇසට පතිත වෙන්නේ නැහැ. මගේ ඇස ඉදිරියට යොමු වෙන ඒවා විතරයි මගේ ඇසට යොමු වෙන්නේ. එතකොට ඒකට යොමු වීම කියන එකත් එක එක්තරා හේතුවක් හැටියටයි මම සලකන්නේ. එතකොට මේකේ මධ්‍ය කියන්නේ Nirodha. ඒ කියන්නේ මේක නැතිවීම. මේක නැති වෙන්නේ කොහොමද කියන එක දැනගන්න අපි හේතු කරන එක තමයි. තෘෂ්ණාව තමයි මේක ඇති කරන්න සිබ්බනේ, නැත්නම් මහුන් කාර්යය හැටියට ගන්න. ඉතින් මෙතෙන්දී මේක විශේෂත්වයක් වෙන්නේ මේ තුනම අපිට දකින්න පුළුවන්කම තියෙන ඕන. අපිට සාමාන්‍ය මට ඇසට පතිත වෙන දෙයක්වත් නික රූපේවත් වෙන මොකද්ද මේක වෙන්නේ කියලා දැනෙන්නේ නැහැ. ඒකෙන් උනාට පස්සේ ඇති වෙන කම්පන තමයි මතුවෙලා තේරෙන්නේ. කියන්නේ අපේ ප්‍රත්‍යක්ෂන මගේ අපේ නෙමෙයි මගේ ප්‍රත්‍යක්ෂන හේතුව නිසා මට තේරෙන්නේ, මට ස්පර්ශය තේරෙන්නේ නැහැ, ස්පර්ශයට හේතුව තේරෙන්නේ නැහැ. හේතුවත් නැත්තම් කොහොමද මධ්‍ය නිරෝධය තේරෙන්නේ, නිරෝධය කොහෙත්ම තේරෙන්නේ. හින්දා මේකින් අපි පැටලිලා ගන්නවා. එතකොට ආර්ය පුද්ගලයෙකුට, ආර්ය පුද්ගලයෙකුට කියන්නේ විශේෂ පුද්ගලයෙකුට මේ ස්පර්ශය තේරෙනවා. ඒක යෝනිසෝමනසකාරය කියලා මට හිතෙන. ඒ වගේම ඒකට හේතුවත් දැනගන්නවා. ඒක ප්‍රඥාවයි. මේ දෙක දැනගත්තට පස්සේ මේකේ නිරෝධය වෙන විදිහත් එයාට පේන්න පටන් ගන්නවා. ඒ ආර්ය පුද්ගලයාට ප්‍රත්‍යක්ෂන අපට ඒක තිබුණ නැති වුණාට ආර්ය පුද්ගලයාට ඒක පේනවා. ඉතින් මේකෙන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ අපිට ආර්ය පත්‍යයට පත් වීමට අවශ්‍ය නම් අපි මේ පැත්තෙන් අපි සිත දියුණු කළා මේක බැලිය යුතුයි කියන එක. ඒ විදිහටයි මම තේරුම් ගත්තේ. ඉතින් සරදලුවත් මහත්මයාට තව තියෙනවද ඔබතුමාගේ අදහස් මේක? නෑ, හොඳයි සේන මහත්මයා. බොම්පින් අපි යතතර අද දවසේ දි සම්බන්ධලයි නාමේ මම අද දක්ින මේ නම ඔබගේ නයින් බයිතම් ගෞරවයෙන් පිළිගන්නවා ධර්ම සාකච්ඡාවට. අද අපි සුබුදු දේශකයන් වහන්සේ මේ ධර්ම සම්බන්ධ වෙනවා. ඉතින් අපි ධර්ම සාකච්ඡාව පවත්වනවා මේ ලාවේදී. ඉතින් ඊටම ගෞරවයෙන් පිළිගන්නවා සාකච්ඡාවට. හොඳයි සේන මහත්මයා, ඔබතුමා අපිට මේ මතක් කරලා දුන්නේ මජ්ජි සූත්‍රයේ අද අපි සාකච්ඡා කරන්නේ මජ්ජි සූත්‍රයේ මුල ඒ ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශ කරපු අදහස. ඉතින් ඒ ඔස්සේ බිල්ඩ් අප් කරගන්න කියලා මම ගබඩෙන් ජයන්ත මහත්තයාට ආරාධනා කරනවා. දැන් ජයන්ත මහත්මයා සේන මහත්මයා කියපු ටික අපිට තේරුණා. දැන් ඒ ඔස්සේ හිතනකොට ජයන්ත මහත්මයා මේ දැන් සමුදේ ස්පර්ශයේ කාන්තයක් නම් ඒතර මේ ස්පර්ශයන්තේ ඉන්න කෙනා මේ ලෝකේට අයිති කෙනෙක් කවුද මේ කෙනාගේ කියලා පොඩක් වැඩිපුර කියන්න. හොඳේ ස්පර්ශයේ අපි ඒ විදිහට කරමු. ජයන්ත මහත්මයා ඒ කොටස කියන්නේ දැන් ස්පර්ශයේ කාන්තයක් ස්පර්ශය අවබෝධ කරගත්තේ නැති කෙනා කවුද? ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය අවබෝධ කරගත්තේ නැති කෙනා කවුද? ඒ කාරණා පොඩ්ඩක් කියන්නේ නැහැ. හොඳයි, හඳුනාගන්න තිරුවන් සර්මයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මේක ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක් තමයි මේ මජ්ජේ සූත්‍රය කියලා කියන්නේ. එතෙන්දී දලොත් මහත්මයා අහපු ප්‍රශ්න තමයි ස්පර්ශය කියන්නේ මොකද්ද? නැත්නම් එක ස්පර්ශාන්තේ අපව පොඩ්ඩක් ප්‍රශ්න අහන්න දලොත් මහත්මයා. ඔව්, දැන් අපි දැන් දන්නවා ඔතන හතරක් ගැන කතා කරනවානේ. එකක් සිබ්බණිය අන්තිම කිපයක තණ්හාව කියලා. මම එක කෙලවරක් ගැන කතා කරනවා, අනිත් කෙලවර ගැන කතා කරනවා, ඒක දෙකයි, මැද ගැන කතා කරනවා තුනයි, සිබ්බණිය හතරෙනි ගැන කතා කරනවා හතරක්. මේ හැම පැහැදිලි කිරීමේදීම හතරක් තියෙනවා අපිට කතා ගන්න. මේවා ගැන මම කියන්නේ ස්පර්ශය ගැන මොකද්ද කියලා මේ අරුවම කියන්න අපිට කොන්න පුළුවන් නේ. අපි අර 25 තියක් ගන්න කතා කරලා නමුත් ඊට ඔබට කිහිල්ලා දැන් අපි පොඩ්ඩක් බලමු මේ සූත්‍ර දේශනාව මේ සංසාර ගමන කෙලවර කර ගැනීම සඳහා හිත යොමු කරපු කෙනාට ඔබතුමා කිව්වා වගේ දැන් අපි ගැඹුරු දෙයක් මේක මහා ගැඹුරක් තියෙනවා. ඒක මේ හැම කෙලවරකම වෙනස මේ මම ඔතී හතරෙම මහා ගැඹුරක් තියෙනවා දැනගන්න. අනේ ගැඹුරු හොයාගෙන යමු අපි නිකන් වචන වලින් අපි දන්න උනාට මොකද්ද මේ අන්තේ? මොකද්ද මේ අන්තේ? ඇයි මේ අන්තේ ගැන දැනගත යුතුයි කියලා කිව්වේ? ඉතින් මේ ඉන්න මහෞෂාල පිරිස දන්නවද මේ දන් නැත්නම් මේ ඒකාන්තයක්ද? මොකද මේ අන්තය කියන කාරණාව ස්පර්ශය කියන එක අරගෙන ඒකෙන් පොඩක් වැඩිපුර කතා කරමු. හොඳයි. අපිට මේ මෙතෙන්දී අනිත් එක මේ සූත්‍රය සාකච්ඡා කරනකොට නැත්නම් සූත්‍රය තේරුම් ගන්නකොට අපි දැනගත යුතු දෙයක් තමයි මෙතන හැම ඒ හය ආකාරයෙන්ම පෙන්වන තැන්වල පෙන්වන්නේ මේ සිබ්බනි සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේ කියලා තියෙනවා. එතකොට අපි දැන් මේ අපි දන්නවා තෘෂ්ණාව නසනවා කියලා කියන්නේම අරහත් භාවයට පත් වීම තමයි තෘෂ්ණාව නසනවා කියලා කියන්නේ. එහෙමනම් මේකේ අවසාන ප්‍රතිඵලයේ හැටියට පෙන්වන්නේම තෘෂ්ණාව සම්පූර්ණ තෘෂ්ණාව ඉක්ම ගියා කියලා කියන්නේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම දුරු කරා කියන එක. එතකොට අරහත් භාවයේ තමයි මේ මැද තේරුම් ගත් එක්කනා පත් වෙන තැන. එතකොට දැන් මෙතන මුලින්ම ප්‍රදේශින ස්පර්ශය කියන එක ගත්තහම මෙතනදි දැන් බලන්න මේ අරහත් භාවයට පත් වෙනවා කියලා කියන්නේ එයා සංසාර චක්‍රයෙන් මිදෙනවා කියන එක. එතකොට මේ දෙපැත්ත ගත්තොත් මේ හැම පදයකම දෙපැත්ත ගත්තොත් මේ සංසාරයේ වටේට වැටීම තමයි මේ දෙපැත්තෙන්ම තේරුම් කරලා දෙන්නේ. එතකොට ඒක මැද තේරුම් අරගෙන ඒකේ ඇලෙන්නේ නැතුව නැත්නම් ඒක තවරෙන්නේ නැතුව හිටියම එයා මේ සංසාර වටෙන් මිදෙනවා කියන එක තමයි මෙතනදී පොදුවේ පැහැදිලි කිරීමක් තියෙන්නේ. එතකොට දැන් පළවෙනි පදේ ගත්තොත් ස්පර්ශය ස්පර්ශ සමුදය කියන ස්පර්ශය කියනකොට දැන් ඒතර අර සංසාර වටේ කියනකොට අපිට අදහසක් එන්න ඕනේ මේ භව අතර තියෙන සම්බන්ධයක් ගැන තමයි මේකෙන් කියන්නේ කියලා. එතකොට ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි කියන එක අපිට ඇත්තටම දාන්න වෙන්නේ වර්තමාන ස්පර්ශය නිසා අනාගත ස්පර්ශ සමුදයක් ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඒ දැන් ඇති වෙන ස්පර්ශයේ සමුදය ගැන නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම අපිට දැන් විපාක වශයෙන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ ආදී වශයෙන් පහළ වෙනවනේ. එතන ස්පර්ශය හැබැයි එතනින් ස්පර්ශය නවතින්නේ නැහැ. එතන ස්පර්ශය නවතින්නේ නැතුව يعني මේ ස්පර්ශය කියන එක පුද්ගලයා දැන් අපි ගත්තොත් එහෙම දැන් ජීවත් වන පුද්ගලයෙක් ගත්තොත් ස්පර්ශය කියන එක මනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්පර්ශය කියන එක ඇති වෙනවාමයි. ඕනෑම කෙනෙකුට ස්පර්ශය ඇති වෙනවා. නමුත් අපිට යම් විදිහකින් අනාගතයේ පහළ වීමට තියෙන ස්පර්ශය දුරු කරනවා නම් අපි ඒකට කියනවා ඒ ස්පර්ශය නිරෝධ කරා කියලා. දැන් පස්ස නිරෝධය කිව්වහම ඒකෙන් අදහස් කරන්නේ නැහැ ස්පර්ශය නිරෝධ කරපු පුද්ගලයාට ඇහෙන්නේ, පේන්නේ, දකින්නේ, දැනෙන්නේ කියන එකක් නෙමෙයි කියන්නේ. ඒ ස්පර්ශ සියල්ලම සිද්ධ වෙනවා. නමුත් අනාගතයේ යම් කිසි ස්කන්ධ පහළ වීමක් නිසා, ආයතන පහළ වීමක් නිසා යම් කිසි ස්පර්ශයක් ලැබෙන්න තිබ්බනම් අන්න ඒක දුරු කරලා තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම තේරුම් ගන්න තියෙන තැන. එහෙම තේරුම් ගත්තාම අපිට පැටලින් ගති හුඟක් අඩු වෙනවා. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ මේ ජීවිතයේදී අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලැබෙන ස්පර්ශය. ඒ කියන්නේ විපාක ස්පර්ශත් ඒ වගේම යම්කිසි මතක් වීම සිහිවීම ආදී වශයෙන් ලැබෙන ස්පර්ශ නිසා අපි කියලා කියන්නේ රහත් නොව පුද්ගලයෙකුට කුසල හෝ අකුසල සිත් පහළ වෙනවා. ඒ අකුසල සිත් පහළ වෙනකොට ඒ සිතේ තියෙනවා ස්පර්ශය. මොකද සිතක් පහළ වෙන්නේ නැහැ ස්පර්ශයක් නැතුව. ඒ කියන්නේ අකුසල සිතක් පහළ වෙනවා කුසල සිතක් පහළ වෙනවා කියන තැනක් තියෙන්නම එතන තියෙන දෙයක් තමයි ස්පර්ශ. අරමුණට සිත ස්පර්ශ කරවීම තමයි මේ ස්පර්ශයේ ලක්ෂණ වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ ස්පර්ශ කියන එක මොනම ඕනෑම පුද්ගලයෙකුට මනසක් ඇති පුද්ගලයෙකුට ස්පර්ශය කියන එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙනම් මම ඇයි එහෙම මනසක් තියෙන පුද්ගලයෙකුට කියලා කිව්වේ? අසඤ්ඤ සත්‍යයේ තියෙන ඉන්න අසඤ්ඤ සත්ව ඒ බ්‍රහ්මයන්ට එහෙම ස්පර්ශයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ස්පර්ශය නැලබෙන්නේ. ඒක තැනක් ඊළඟට නිරෝධ සමාපත්තියේ ඉන්න අනාගාමි හෝ රහතන් වහන්සේ කෙනෙකුට ස්පර්ශය නැති ලැබෙන්නේ නැහැ. ඒ තැන් දෙක විතරමයි ජීවත්තර පුද්ගලයෙකුට ස්පර්ශය නැති එක තැන් දෙක. අනිත් හැම තැනකදීම මනසක් තියෙනවා නම් ස්පර්ශය කියන එක ලැබෙනවා. එතකොට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් එන අරමුණු කෙරෙහි අපිට කුසල හෝ අකුසල සිත් පහළ වෙනවා කියනකොට ඒ ඇති වෙන්නේ ස්පර්ශයත් සමග. එතකොට ඒ ස්පර්ශය තමයි අනාගත භවයක නැවත ස්පර්ශයකට හේතු වෙන්නේ. මොකද අපි දන්නවා මහා නිදාන සූත්‍රයේ කියනවා නාම රූප පත්‍ය පස්සෝ කියන. එතන සලායතන ගැන සඳහන් නොකර ඒක සලායතනත් එතන ඇත්තටම අයිති වෙනවා අපිට පේන්නේ නැතුණාට. එතකොට නාම රූප පත්‍ය පස්සෝ කියනකොට අපිට තේරෙනවා විඥාන පත්‍ය නාම රූපං කියන්නේ ප්‍රතිසන්දි විඥානේ නිසා නාම රූප කියනවා ඇති වෙනවා. එතකොට ඒක තමයි පස්සයට හේතු වෙන්නේ. එහෙමනම් පස්ස සමුදය කියලා කියන්නේ ඊළඟ ආත්ම භාවයක් ලැබීමම පස්ස සමුදය වෙනවා. එතකොට ඒ නාම රූප නිසා ඒ පස්සය ඇති වෙනවා. එහෙමනම් දැන් අපිට ඔය ටික හිතේ තියාගෙන මට හිතෙනවා ඉස්සරහට කතා කරන්නත් පුළුවන් වෙයි කියලා. මට අවශ්‍ය නම් පෙළේ එන තැන් පෙන්වන්න අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි දරුවත් මහත්මයා. තෙරුවන් සරණයි. මොම් පිළිගන්නත් මට ඔය හොඳයි. අපි මොකද මෙතන තව ගොඩාක් ඉන්නෝනේ ස්පර්ශයෙන් දේ දැනගන්න සහ මොකද්ද මෙතන මේ කියන්නේ කියන්නේ. මම ගෞරවයෙන් ලාල් මහත්මයා ඔබතුමාට යොමු වෙලා ඉන්නම් මේ වෙලාවේදී. ඒ දැන් ඒ ජයන්ත මහත්තයා කියපු විදිහට මේ දෙයද කිව්වේ නැද්ද කිව්ව කෙනේ ඔබතුමා කියන්නේ මේ ජයන්ත මේ මේක කරනව පවුනේ මම ඉස්සරත් කන්නේ. එතුමා කිව්වද අපිට මේ ජීවිතයක් ලැබලා ඉන්න අපි කිව්වන් පස්සේ මේ මිනිස්සු ටික පමණක් නෙමෙයි මේ සත්ව පවා මේ සියලුම දෙනා මේ ච තැන් හයකදී මේ ස්පර්ශය ඇති වෙනවා නේ චක්කු ස්පර්ශ සෝත ස්පර්ශයන් ස්පර්ශාදිවසේ. එතකොට මේ ස්පර්ශයේ සිදුවීම ද මේකාන්තයක තියෙන්නේ එහෙම දෙයක්. එතකොට කිව්වේ එතකොට මේ ස්පර්ශයේ සිදුවීම මේ හැමෝටම සිදුවෙනවා මේ ඒ දෙයද මේ කිව්වේ? මම එහෙම නොවෙන්න බොහෝ දුරට ඉති තියෙනවා. ඔබතුමාට පුළුවන් තව පැහැදිලි කරන්න. අත්තරන් සරණයි ඩොක්ටර් ලලිත්. මම ඉතින් ඒක හේදේද කිව්වේ කියන කතාවනේ මම දකින විදිය මං කියන්නම්. මේක මේ ජයන්ත මහත්මයා කියපේක වැරදි කියනවත් මොකක්වත් නෙවෙයි. මම දකිනවා මම ඊට ඉස්සෙල්ලා එකේ තියෙනවනේ අර උභවන්තේ විචිත්තවන මංජේ කියන්නේ අන්ත දෙකෙන් මේ පැවරෙන්නේ නැතුව ඒ කෙනාටයි මහපුරුෂයා කියන්නේ කියලා. එතකොට මට හිතෙන එකක් තමයි මෙතන මේ පස්සයයි පස්ස සමුදයයි ඇත්තටම එකම අවස්ථාවක තියෙන අන්ත දෙකක්. ඒ කියන්නේ අපේ ඕනෑම අවස්ථාවක පස්සයයි පස්ස සමුදයයි කියන එක අන්ත දෙකක් තියෙනවා. ඇත්තටම මේ අන්ත දෙක හැදෙන්නේ ඒක ඇත්තටම අපිට විද්‍යමාන වෙන්නේ අපේ තණ්හාව නිසා කියලා හිතෙනවා. ඉතින් ඊට පස්සේ ඒකෙන් මිදෙන්න තියෙන්නේ ස්පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා වෙන පස්ස සමුදය සබ්බේ ධම්මා ඊළඟට පස්ස ඊට පස්සේ නිරෝධ වෙනොත් සියල්ලම නිරෝධ වෙනවායි කියන කතාව. එතකොට ඒ පස්සේ නිරෝධය තමයි මැදින් තියෙන්නේ. ඒකටත් ඇලෙන්නේ නැතුව අපිට ඒක තේරුම් ගන්න ඕනේ කියන එකයි මට මෙතනින් හිතෙන්නේ. ඒක තමයි මට කියන්න තියෙන ජයන්ත මහත්මයා කියන එකත් හරි. එතකොට ඒ කියන්නේ මේ ජයන්ත මහත්මයා කිව්වේ ආත්ම භාව දෙකක් අතරදී ස්පර්ශය ස්පර්ශ සම්බන්ධය වෙන එකයි කියලා. ඒක අමතරව මට හිතෙනවා අර විදිහත් හිතනවාමට. තේරුම් ගන්න. තිරුවන් සරණයි බොහොම පිං ලා මහත්මයා. අපි ඒ සූත්‍ර දේශනාවේදී ස්වාමීන් වහන්සේලා 6 නමක් 6 ආකාරයට කිව්වා. ඉන්ද අපි මෙතන 9 දෙනෙක් ඉන්නවා. මාත් එක 10ක් 18 ආකාරයක් කියවි. ඒක එහෙම වෙන්න ඕන. එහෙම වෙන්න ඕන නැහැ. කිසි වරදක් නැහැ. ඒක හැබැයි ඒක වැදගත්කම ඒ කියපු එක ආකාරයක්වත් වැරදි කියලා බුදුහාමුදුරු කිව්වේ නැහැ නේද? ඒ සියලුම ආකාර වගේ කළුතු කියලා කිව්වේ. ඉතින් ඒ වගේ අපි මේ කියන දේවලුත් අපි වරදක් නෙමෙයි තමන් තේරුම් ගන්න තැනින් තමයි ඒක කියන්නේ. ඒක කිසිම වරදක් නෙමෙයි මං හිතන්නේ. ඒ නිසා මම යොමු වෙනලා අහන්නම් කුමාර් මහත්මයා ඔබතුමාගෙන්. කුමාර් මහත්මයා ඔබතුමා දැන් කිත්නකක යවුවදක් ඇති මේ ගැන ඒකත් ගැන කියන්න. ඊට ඉස්සෙල්ලා මට මේකටත් පොඩ්ඩක් උත්තරයක් දෙන්න. මේ එතකොට අර මං ලාල් මහත්තයන් අහපු ප්‍රශ්නේ අපේ ආතන් කිප් හයකදී ස්පර්ශය සිද්ධ වෙනවානේ. කොහොමත් නේද? කොහොමත් ඕන කෙනෙකුට ස්පර්ශය සිද්ධ වෙනවන්නේ ඕනම සත්වයකට. ඒ මොකද මේ ජීවිත භාවයක් ලබලා තියෙන නිසා. එතකොට ඒ ඇති වෙන ස්පර්ශයද ඔය මේ කෙලවරට ගැන කිව්වේ. තිරුවන් සරණයි කියලා දෙනාටම අවසරයි. මේ ඇත්තටම මෙතෙන්දී ජාන්ත මහත්තයා ඇත්තටම හොඳ විස්තරයක් කළා. මම සම්පූර්ණ එකඟ වෙනවා ඒ ජාන්ත මහත්තයා කළේ විස්තරයට. ඇත්තටම මේ අපි සාකච්ඡා කරන කොටසම තමයි මේ බොහොම මේ උත්තර හය හුඟම වැදගත් වෙන්නේ කියලා මට හිතෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේත් මම අදහස් කළේ මේකයි කියන එක පළවෙනි එක කියන එක. ඉතින් ඒකෙන් දා මේ අනිත්‍යව වැරදි නෑ කියලා කියනවා. ඉතින් බුදුහාමුදුරුවොත් මේ අදහස් කළ තියෙන්නේ මේ කිස්සමත්තේ මානවකයට මේක දේශනා කරන වෙලාවේදී මේ පස්සේ එක අන්තයක් පස්ස නිරෝධයක අන්තයක්. එතකොට මේ විදිහට තමයි මේ පස්සේ කාන්තයක් පස්ස සමුදේකාන්තයක් පස්ස නිරෝධය මැද්දේ කියන එක. එතකොට ඇත්තටම මෙතෙන්දි මේ සාකච්ඡාවට මේ තෙරුන් වහන්සේලා සාකච්ඡාවට හේතුව මොකද්ද කියලා මට හිතන විදිහට නම් තේරෙන්නේ මේ බුදුහාමුදුර මේකේ අන්ත දෙක මොකද්ද කියන එක කියලා නැහැ. ඒ වගේම මේ අන්ත දෙකේ මේ සිබ්බණිය කියන එක යොදාගන්නේ මොන අර්ථයෙන් කියලා දේශනා කළා නේ අපි දන්න තෘෂ්ණාවට කියලා. ඉතින් ඒක තමයි මේ විශේෂයෙන්ම මේ මැද ගැන සඳහන් කළත් නෑ දේශනාවේදී. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ විශේෂයෙන්ම මේ දරුණ වංශලා මේක සාකච්ඡා කරන්නේ මොකද්ද මේ අන්ත දෙක මොකද්ද මේ මැද ගැන. එතකොට මොකද්ද මේ මහාන මේ තෘෂ්ණාවෙන් තමයි මේ අන්ත දෙක එකතු කළා මහාන මේ ගැටේ දාන්නේ කියන එක විස්තර කරන්නේ මේ බුදුහාඳුර මේ අන්ත දෙකත් මේ මැද කියනත් මොනවාක්වත් දේශනා නොකළේ හින්දා. ඉතින් ඇත්තටම මේ අර්ථිස්සමිතේ සූත්‍රයට ගියා නම් මම හිතන්නේ අපිට හුඟක් තව විස්තර වෙනවා. ඒක මම හිතන්නේ පස්සේ අපි සාකච්ඡා කරමු. මමත් ඉතින් ඇත්තටම ජනත මාත්‍යය කියපු සෑහෙන ඒ ටික තමයි ඉතින් සාමාන්‍යයෙන් මට හිතාගෙන හිටියේ. නමුත් ජනත මාත්‍ය තේරු විස්තර කරනවා තව ඊට වැඩි මට පැහැදිලි වුණා ඒ ටික. තේරුම් ගන්න. නැහැ තේරුම් ගන්න කොහොමද වන්නේ? ඔබ බොහොම පිං ඔබතුම මතක් කරා වගේ කාරණාවයි මේ කාරණාව ඉස්මතු කළ බුදුහාමුදුරු ඉස්මතු කළමත් නෙමෙයි මම හිතන්නේ බුදුහාමුදුරු මේ අර කිවි උන්වහන්සේද කතා කළේ මේ ස්පර්ශය සම්බන්ධ කරලා මේ ඒ අවස්ථාවේදී මමත් අදහස් කළේ මේකයි කියන එකයි මට මතක ඇසිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක නිසා එහෙම මිසක් අර අනිත් සංසස දේශනා කරපු දේවල වටිනාකම නැහැ කියන එක නෙමෙයි. ඒ නිසාම මේ සාකච්ඡාවේදී අපි එතන ඉඳලා මොකද හැම සූත්‍ර මජ්ජි සූත්‍රයේ තියෙන හැම කොටසම ඉතාම වැදගත්. දැන් අපි වෙනත් කාරණාවකට පසුව කතා කරනකොට අතීත අනාගත ගැන කතා කළා. අනිවාර්යයෙන්ම හරිම වැදගත් කතා කරන්න කියලා ගැඹුරේ. මොකද ඒ නිසා අපි ඒව අවතක්සිරුල් ලක් නොකර ඒවත් එහෙම දැනගන්න බලාපොරොත්තුෙන් කතා කරමු. දැන් මම එහෙමනම් ගෞරවයෙන් යොමු වෙනනම් එඩ්වඩ් මහත්මයාට. එඩ්වඩ් මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා ඒ කොටස ගැන අපිට ඔබතුමා උත්තරම් ගත්ත විදිහට ඔබතුමාගේ කියවීම තුළින් පැහැදිලි කර දෙන්නවා. සරණයි දලොත් මහත්තයරත් ජයන්ත මහත්තයරත් සේන මහත්තයරත් අනෙක් හැමෝටම තෙරුවන් සරණයි. මේ මම හිතන ජයන්ත මහත්තය හොඳ ආරම්භයක් අපිට ලබා දුන්න. සේන මහත්තයත් එහෙමයි. හැමකිනාම කතා කරමු ලාල් මහත්මයා. ඉතින් මේ මෙතන දකින විදිය අපි ගත්තොත් දකින විදියට සමුදය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් අපි දන්නවා අන්‍ය තීර්ථ කෙනොත් ඒ කියන්නේ අන්‍ය ආගම්වල ස්පර්ශය කියන එක තිබිච්ච දෙයක්. ඒකට එකත් පස්ස කියන එක තියෙනවා. ඉතින් ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ අර පෙර නොයසු ධර්මයක් විදිහට මේක සඳහන් කරන්නම හේතුව තමයි මේ ස්පර්ශය කියන එක අපිට තේරෙනවා කියන්නේ. ඒ කියන්නේ අර අසලෝ මේ සීයකට පළලා ඒකට ඒ වගේ එකකින් විදින ප්‍රඥාවකින්ද අද මමත් දලුවත් මහත්මයාත් ජයන්ත මහත්මයාත් අනෙක් හැමෝමත් මේ සමුදේ කියන එක දැකලා තියෙන්නේ කියන එක තමයි අපි දකින්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මගේ විඤ්ඤාණයට හෝ දලුවත් මහත්මයාගේ විඤ්ඤාණයට හෝ ජයන්ත මහත්මයාගේ විඤ්ඤාණයට නම් මේක වචර වෙලා තියෙන්නේ මේ සමුදේ කියන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු මේ සමුදය කියන අර්ථය නෙවෙයි අපිට අද කොච්චර කතා කරත් අපිට කතා කරන්න වෙන්නේ අපේ විඤ්ඤාණය මේ මමයා මට සක්කායට සක්කාය තුලින් දකින සමුදයක් තමයි අපි දකින්නේ. අර අසලොම සීයට පළලා දකින ප්‍රඥාවකින් නෙවෙයි මේක අපි සමුදය කියලා දකින්නේ. මම මේක ඉස්සෙල්ලම මතක් කරලා ඉන්නවා මේ කොච්චර කතා කරත් සමුදය වේවා අර අනිත් කියන හයේ තියෙන අතීත අනාගත වර්තමාන වේවා ඒ මොන ආකාරයේ ගත්තත් ඒ එක දෙයකින් අර සබ්ද අධිමුච්චති කියලා සමුදය කියන තැන වේවා අනාගත අතීත වේවා අතීතය කියන තැන අපිට තේරෙනවා නම් ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා මේ සමුදය කියන තැන තේරෙනා වගේම අතීතය කියලා එක දෙය අරගෙන අපිට අතීතය තේරෙනවා නම් මේ සියලු සමස්තයම මේ කියන හය ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ සමුදය තේරුම් ගත්තා නම්. ඒ වගේම තමයි අතීතය කියන එක තේරෙනවා නම් අපිට ඒ හැම දෙයක්ම තේරෙනවා. අපි රූප වේදනා සංඥා සංකාරවල රූප කියන එක ගත්තා නම් අපිට රූපේ තේරෙනවා නම් අනිත් එකත් තේරෙනවා. ඉතින් මෙතන සමුදය කියන එක අපි බලමු. බුදුරජාණන් වහන්සේ මට තේරෙන විදිහට මම තරසලෝමි සීයක පළලා තියෙන ප්‍රඥාවක් නැති බව ඔබලා හැම දෙනාම දන්නවා. ඉතින් මට දැනට තේරෙන ගානට අපි මේ සමුදය කියන එක තේරුම් ගන්න බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා මේ මධුපිණ්ඩික සූත්‍රයේදී වගේම සූත්‍ර දේශනා කරනවාක මේ ස්පර්ශය කියන එක විස්තර කරනවා. චක්කුම් පටිච්ච රූපේච උපචිත චක්කු විඥානං තින්නා සංගති පස්සෝ කියලා අපි කටපාඩමින් දන්න ඒක. ඔන්නත් ඔය ටිකේ අපි හොඳට බලන්න මම තවත් සූත්‍ර දේශනාවක් මෙතන ඇඳ ගන්නවා මේකට. දැන් අපි හිතන්නේ මේ චක්කුව තියෙන චක්කුවක් රූපය තියෙන රූපයක් ඒ දෙකේ එකතුව චක්කු විඤ්ඤාණයත් එක්ක එකතුව තමයි ස්පර්ශය කියලා. එතන මෙතෙන්දී ලස්සන කතාවක් මම ඉස්සරහට ගන්න බලනවා. මේක මේ අපි මේ හිතන විදිහේ මේ වෙනසක් කරන්න ඕනේ කියලා. මොකද අර කොටිච සූත්‍රය මම නිතරම මතක් කරන කොටිච සූත්‍රය අර සුදු ගුණ කළු ගුණ රහන තමයි ප්‍රශ්නය. අසත් නෙවෙයි සංයෝජනය, රූපයත් නෙවෙයි සංයෝජනය, ඡන්ද රාගය කියන එකයි ඇත්තටම මෙතන ඇති වෙන්නේ. අනේ ඡන්ද රාගය තමයි බුදුරජාණන් වහන්සේ කියන කොටක් නැත්තේ. බුදුරජාණන් වහන්සේට ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා, ඡන්ද රාගයයි නැති කරන්නේ කියන එක තමයි අපි අහන්නේ. ඒකට අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේට ඇසක් තියෙනවා මේ කියලා මේ අපි එක කෝණයකට යනවා රහතන් වහන්සේට ඇසක් තියෙනවා. ඒකට අර ඇතාන්තයට තමයි අපි යන්නේ. මේක මේ සොස්දේශනා තේරුම් ගන්නකොට අපි හරි කැපුල් වෙන්න ඕන මොකක්ද ඒ කියලා තියෙන්නේ. කියනවා මේ කොටිත් සූත්‍රය ගත්තත් ඒකයි මේ මොකද නැත්තම් අපි හිතනවා දැන් මොකද ට්‍රාන්ස්ලේට් වුණොත් ඔව් බුදුරජාණන් වහන්සේට කසක් තියෙනවා බාහිර රූපයක් පේනවා චන්ද රාජයයි නැත්තේ කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ උඩින් බැලුවොත් පේන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ සමුදය කියන ධර්මය අපි අන්‍ය තීර්ථකයන්ටත් දැනන් හිටියා මේ සමුද මේ ස්පර්ශය කියන මේ අන්තය ස්පර්ශය කියන මේ කතාව අන්‍ය තීර්ථකයන්ට දැනන් හිටියා. එතකොට මේ ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්වන මේ ස්පර්ශය ඇත්තටම අපිට තේරෙනවද කියන එක තමයි අද ප්‍රශ්නේ. ඒ කියන්නේ අනිත් හැම කෙනෙකුටම ජයන්ත මහත්තයා මතක් කරලා දුන්නා වගේ අනිත් හැම කෙනෙකුටම මේ නාම රූප පරිච්ඡේද ඥානය නැති කෙනාට අර අන්ධයයි කොරයි වගේ ඒ කියන්නේ ස්පර්ශ ඔතන ස්පර්ශ දෙකක් ගැන කතා වෙනවානේ. අපි එකක් තමයි බාහිර රූපය ඇසට ස්පර්ශ වෙන එක. ඊට පස්සේ අපි ඇතුලේ හදාගන්න වේදනා සංඥා ටිකත් එක්ක ඒ රූපය හඳුනා ගැනීම සැප දුක උපේක්ඛා වශයෙන් හඳුනා ගැනීම දෙවන අධ්‍යයන විදිහටයි අපි ගන්නෙ. ඔන්න ඔතනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ දෙපැත්තකට. ඒ කියන්නේ ලෝකය තුල කොහොමයි අපි ඔක එක්ස්ප්ලේන් කරන්නේ. හැබැයි අකුප්පච් හේතෝ විමුක්තිය වගේ නිවන අරමුණු කරලා දකින්න කෙනෙකුට ওই දෙකක්වත් පේන්න හේතුවක් නැහැ. ওই දෙකත් ටූ ලේට් එතකොට අභ්‍යන්තර බාහිර බෙදিলা. ඔහොමයි ලෝකයේ තුල අපි ඔය ස්පර්ශ අපි විස්තර කරගන්නේ. ඉතින් මෙන්න මේ පැටි ගැන මම ඉක්මනටම කියාගෙන ගියාට මේ පැටි ගැන සමන් අදහස් බලන්න කියලා මම ආරාධනා කරනවා මේ ඕපන් මයින්ඩ් එකකින්. ඉතින් ඔය සමුදේ පැත්තේ අපිට ඇත්තටම සමුදේ තේරෙනවද? සෝරි මේ ස්පර්ශය තේරෙනවද? කියන එක මේ අපිට අද ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ කියන ස්පර්ශය ඒ කියන්නේ රූපයක් ඇහැක් තිබිලා රූපයක් තිබිලා මේ ස්පර්ශයක් ගැන කතාවක් නෙවෙයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඇස ඇති වෙන්නෙම අපේ මෝඩකමට රූපයක් අපිට පේන්නෙම අපේ මෝඩකමට එතෙන්දිම ස්පර්ශය කියන එක. ඒ කියන්නේ ස්පර්ශය කියන එකම ස්පර්ශය කියන එකම මම මෝඩකමට සංස්කරණය කරගත්තා මිසක් මේ ස්පර්ශය කියන දෙයක් ලෝකයේ තුල විද්‍යාමාන වෙන්නේ නැහැ කියන අවබෝධයක් තමයි ওই ස්පර්ශය ඒකාන්තයක් කියන එක බුදුරජාණන් වහන්සේ අරමුණු කරන්නේ. එතකොට ඒ ස්පර්ශයෙන් ඒ ස්පර්ශ සමුදය අනිත්‍යන්තය කියන්නේ මෙයාට තේරෙනවා මේ තණ්හාව අපි කියන එක චන්ද රාගය වේවා තණ්හාව වේවා මොන වචන වලින් අපි පාවිච්චි කරත් මෙන්න මේ කියන ඇලීම ගැටීම බැඳීම නිසාම අපි අතන ගත්ත මේ දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ වේදනා සංඥා තුලින් අපි ගන්න අර බාහිර රූපයේ ස්පර්ශ වීම නෙවෙයි දෙවෙනි අවස්ථාවේදී අපි ඒක ඉමේජ් එක උස්සන අවස්ථාවේ වේදනා සංඥා වලින් අන්න ඒ ස්පර්ශයේ ඇතිවන ඒ ස්පර්ශය ඇත්ත කියලා අරගෙන අපි උස්සන සැප හෝ දුක හෝ උපේක්ෂා වේදනාව තමයි මෙතන ස්පර්ශ සමුදය විදියට සංහාව විදියට මේ ගැනෙන්නේ. මම මෙතනින් නවත්තන්න අනිත් කටට අවස්ථාව දෙමු. අපි තව ඉස්සරහට මේ සාකච්ඡාව කරගෙන යමු. මේ මගේ මොනවා හරි අඩපාඩු තියෙනවා නම් විද්‍යත් මණ්ඩලයෙන් ඉල්ලනවා මටත් එක පෙන්වලා දීලා කල්‍යාණ මිත්‍රයන් විදියට මේ අපි ඉස්සරහට යමු. පෙරවන් සරණයි එදලොත්ම. පෙරවන් සරණයි දිමාත මට ඔබතුමා බොහොම ගැඹුරු කොටස් කීපයක් කියපු නිසා වෙයි මට හිතෙනවා තව කෙනෙකුට කෙලිම ගියාම සමහරවිට වෙනම අදහසක් ගැන කතා කරන්න පටන් ගන්න නිසා මේ මොහොතෙන් නතර වෙලා දැන් මේ වෙනකොට කියපු කාරණාවන් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඒ අයගෙන් අහමු නේද? දැන් උදාහරණයක් දෙන්න මට කියපු දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන්ට මට කියපු දෙයක් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් කුමාර මහත්මයා ප්‍රශ්නයක් අහන්න දෙවි. නෑ ප්‍රශ්නයක් අහන්න මුලින් සඳහන් කළපු කරුණු සම්බන්ධ කරලා මල් පළවෙනි ප්‍රශ්නය ඇත්තටම ඇති වුණේ තේන මහත්මයා මුලින් මේක සූත්‍රයේ මුල කොටස විස්තර කරීමේදී හේතුවක් ගැන සඳහන් කළා. හේතු සම්බන්ධයෙන් පස්සේ මන් දන්නේ ඒක කොහෙද තිබුණේ කියලා. මොකද මේ ඒක ඔතුමාගේ පරිවර්තනයක තිබුණාද? මොකද මේ සූත්‍රයේ තියෙන එහෙම හේතු ගැන සඳහන් වෙන්නේ නැහැ. පස්සකෝ ආවසෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ද්විතියෝ අන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ සංහා සිබ්බනි. ඒ ටික තමයි පාළි තියෙන්නේ. ඉතින් මන් දන්නේ සේන මහත්මයා හේතුවක් කොහෙන්ද සම්බන්ධ කරගත්තේ කියලා. ඒක ප්‍රශ්නයක් ඇත්තටම. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් ජයන්ත මහත්මයා විස්තරේදී සඳහන් කළා අර අනාගත ස්පර්ශය සම්බන්ධයෙන් මට ඒක තේරුණේ නැහැ. එච්චර එතකොට ඔබතුමා සඳහන් කළේ දැන් මේ පස්සේ කියන එක නාම ධර්මයක් නේ. එතකොට අපිට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නාම ධර්ම ගැන සඳහන් කිරීමේදී සම්මා දිට්ඨි සූත්‍රයේදී ඒක වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වශයෙන් සඳහන් වෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා අපිට කොහොමද මේ නාම රූප චින්තාමය වශයෙන් වගේ හිතා ගන්නවා පුළුවන් ඒක දැකලා නැතත් සාමාන්‍ය ජීවිතයේ දකින දේවල් අපි හැරිලා බැලුවොත් එහෙම. ඉතින් එතනදී දැන් අපිට ස්පර්ශය කියන එක එන්නේ ඒකෙන් තවත් ඊට පස්සේ වේදනා අපි දන්නවා ඇති වෙනවා. මොකද වේදනාවන් වලට හේතු වෙන්නේ ස්පර්ශය. අර අපිට ගාථාවකුත් තියෙනවා හිතන්නේ එකතැනකදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මතක නැහැ එච්චර තජ්ජං බන්ති පච්චයම් පටිච්ච තජ්ජ වේදනා උපජ්ජಂತಿ එක එක ඒ ස්පර්ශයන් නිසා ඒ වේදනා ඇති වෙනවා කියලා. ඉතින් ඒ වගේ අර ප්‍රශ්යන් නිසා තවත් ඊට පස්සේ ඇති වෙන වේදනා සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කළේ ඒක එච්චර කොහොමද විදර්ශනාවට ප්‍රයෝජනවත් වෙන්නේ යෝනිසෝ මනසිකාරයට? මොකද අපිට යෝනිසෝ මනසිකාරයෙන් අනාගතයේ තියෙන දේවල් බලන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක මං හිතන්නේ චින්තාමය වශයෙන් එහෙම නැත්නම් හිතාගන්න සෛද්ධාන්තික වශයෙන් දකින්න නම් ප්‍රයෝජනවත් වෙනව ඇති. ඒකත් අහන්න කැමති දරුවන් සරණයි. දරුවන් සරණයි දෙළු මහත්මයා. මම බසින මහත්තයා ඉස්සෙල්ලා මෙන්න නැහෙනම් දෙළු මහත්තයාගේ සේන මහත්මයාගේ කියුප්පට සම්බන්ධව ප්‍රශ්න සේන මහත්තයා අපිට මේ ඔබතුමාට පුළුවන් කටින් පිළිතුරක් දෙන්න. ඉන්න අනුතුරුව මම ජයන්ත මහත්තයාට වෙනවා ඒ දෙළු මහත්තයා බලාපොරොත්තු පැහැදිලි කිරීම කරන්න. දරුවන් සරණයි. ත්‍රාන්සනේ බොහොම පින්දෙලුත් මහත්මගේ මෙදරද පින්දෙලු දුන්නට මගේ පාලි දැනුම බොහොම අඩු නිසා මම තේරුම් ගත්ත විදිහ ඇති වෙන්න ඕනේ. කොහොමද මම මේක කියවද්දි මට මේක මේ පාලි පැත්තේදී මං කියුවේ පස්සකෝ ආයුසෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ද්විතියෝ අන්තෝ. මං හිතුවේ සමුදයෝ කියන්නේ හේතු කියලා. මම හිතන්නේ ඒක වැරදි ඇති. මම තේරුම් ගන්න විදිහ ඒක පෙන්නලා දුන්නද බොම්පින් මං ජයන්ත මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. මොකක්ද මේ පස්ස සම්මුදය කියන්නේ? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. සම්මුදය කියන වචනේ තේරුම එන්නේ මේ ඒ යම් කිසි දෙයක් හට ගැනීමට කාරණේ කියන අර්ථයෙන් තමයි සමුදය කියලා අපි හිතන්නේ. දැන් වේදනා සමුදයෝ පස්ස සමුදය වේදනා සමුදයෝ කියලා අපිට එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ පස්සය හට ගන්නවා නම් වේදනාව හට ගන්නවා කියලා ඒ විදිහට. එතකොට දැන් අපි දිලුක් මහත්තයාගේ ප්‍රශ්නෙට මෙහෙමයි මේ අර අපි ආපහු කතා කරොත් එහෙම පස්සේ දැන් අදවත් මහත්මයා මොලේ මහන්නේ පස්සේ කියන එක කාටද ඇති වෙන්නේ කියලා. පස්සේ කියනකොටම අර කලින් කතා කරා වගේ යම් කෙනෙකුට මනසක් තියෙනවා නම් මනස ඇතිවෙනවා නම් ඒ කියන්නේ සිත් ඇතිවෙනවා. අපි කියමු සිත් ඇතිවෙනවා නම් කියලා සරල භාෂාවෙන් සිත් ඇති වෙන හැම අවස්ථාවකම පස්සේ ඇති වෙනවා. ඒක තමයි ධර්ම නියාමය. ධර්ම නියාමය කියලා කියන්නේ ඒක තමයි සංසිද්ධිය. එතකොට දැන් පස්ස නිරෝධ කරපු කෙනෙකුට කල්පනා කළ බලන්න පස්සේ ඇති වෙනවද නැද්ද කියන එක බලන්න ඕන. එතකොට පස්ස නිරෝධ, එතකොට අපි බලන පටිච්ච සමුප්පාදයේම හැම අංගයකම නිරෝධය කියලා කියන්නේ ඒ ආර්ය කියන්නේ අරහත් මාර්ග ප්‍රඥාවෙන් කැලේ සියල්ලම දුරු කරපු කෙනාට තමයි මේ නිරෝධය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ සංහා නිරෝධය. සම්පූර්ණයෙන්ම තණ්හා නිරෝධය, අවිද්‍යා නිරෝධය ආදී නොයෙකුත් විදිහට කියන්න පුළුවන්. එතකොට ඒක නිරෝධ කරා කියන්නේ මතු හට ගැනීමක් ඇති නොවීමයි. මතු හට ගැනීමක් ඇති නොවෙනවා කියලා කියන්නේ අපි හිතමුකෝ දැන් යම්කිසි යෝගියෙක් නතාරයන් වහන්සේ කෙනෙක් අරහත් භාවයට පත් වෙනවායි කියලා. අරහත් භාවයට පත් වුණාට අර පෙර කරන ලද කර්ම නිසා ඇතිවෙච්ච ස්කන්ධ පරිහරණයක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ ආයතන කියනකොට ඒ කියන්නේ ශබ්ද, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවා, ඒ කියන්නේ විපාක වශයෙන් හටගන්න යමක් තියෙනවා නම් ඒ ජීවිතේ හටගන්න. එතකොට එතනදී ස්පර්ශයක් සිද්ධ වෙනවා. දැන් මෙතනදී අරහත් භාවයට පත් වෙනවා කියනකොට ඒකේ තේරුම තමයි මතු ඉපදෙන, කියන්නේ මතු භවයකට හටගන්න තිබුණා නම් යම් කිසි ස්කන්ධයක්. ස්කන්ධ කියලා කිව්වහම නාමස්කන්ධ, රූපස්කන්ධ ඔක්කොමත් එක්ක. ඒ හට ගැනීම තමයි සම්පූර්ණයෙන් දුරු කරන්නේ. එතකොට දැන් එකනේ දැන් මුගලන් මහරහතන් වහන්සේට කායික දුක් ගොඩාක් විඳින්න සිද්ධ වුණා. රහත් වුණාට පස්සේ. ඉතින් ඒ වගේ ගොඩාක් පෙර කරන ලද කර්මවල විපාක විඳීම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. විපාකයක් විඳින්න බෑ ස්පර්ශයක් නැත්තම්. ඒක නිසා තේරුම් ගන්න ඕනේ දේ තමයි ස්පර්ශය නිරෝධ කරනවා කියනකොට ඒ ස්පර්ශය නිරෝධ කරනවා කියලා කියන්නේ මතු භවයක ඇතිවෙන්න තිබිච්ච ඒ ස්පර්ශ සියල්ලම නිරුද්ධ කරලා තියෙනවා. ඒක තමයි සරලව තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව ස්පර්ශය නිරුද්ධ වෙනවා කියලා කියන්නේ අරහත් භාවයට පත් වුනාම සියලු ස්පර්ශ ඇති වෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවනම් ඒක ධර්ම විරෝධී. ඒක ඒක තමයි සරලව දෙන්න පුළුවන් උත්තරේ. ඒක තමයි ස්පර්ශ සමුදේ අන්තය කියලා කියන්නේ ඉදිරි භවයකදී ස්පර්ශයක් හටගන්න තියෙන අවස්ථාව. ඒ කියන්නේ අපි කියන්නේ නාම රූප පච්චා පස්සෝ කියලා මෙනිද මහානිදාන සූත්‍රයේ කියන්නේ නාම රූප කියලා කියන්නේ මතු නාම රූප නිසා යම් කිසි පස්සයක් ඇති වෙන්න තිබුණා නම් ඒ නාම රූප අනාගතේ ඇති වෙන්නේ නැති නිසා, අනාගත භවයක භවයක් නැති නිසා ඒ නාම රූප ඇති වෙන්නේ නැහැ. එහෙමනම් එතනින් එහාට පස්සයක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහට තමයි තේරුම් කරලා තියෙන්නේ අට කතාවෙත් ඒ ආකාරයෙන්ම තේරුම් කරලා තියෙනසන්නයි. ඊට කිට්ටු ඔය වචන වලින් නෙවෙයි. ඔතේවසන යන්තමට ඒ මෙතෙන්දිත් මේ භවයේ ඔබතුමාතු භවය කියනකොට මේ භවය කියන්නේ ජීවත් ජීවිතශ්‍රය වීමෙන් පසු ඇති වෙන භවයක් ගැන කියන එක වගේ තමයි ඉස්මතු වුනේ. භවයේ කියන්නේක භව කියන්නේක අපි මේ අනාගත අත්‍යත වර්තමාන කතන්දරේ පැහැදිලි කරනකොට සමහරවිට මේ පච්චුප්පන්න කියනකොට මේ මේ මොහත මේ ෂණය ගැනත් ඊගාව සිත ඇති වෙන ෂණේ අනාගතයට දාලා කතා ගන්නත් පුළුවන් කමක් පිනවනේ. එතකොට ඒ එතකොටත් ඒ ඊගාව ෂණේ ජීවත් වෙන්න ඇතිවීමත් භවය සකස් කිරීමක් කියලා පැහැදිලි කිරීම තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ මේ මේ උෂ්ම අපි පිටිජ දවසින්නම් මම දවස දක්වාම භවයන් සකස් කරමින් සනේෂණ යනවා කියලා පැහැදිලි කිරීම තියෙනවා. ඒකත් ඒ ආකාරයට ගන්න භවයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔවුතුම පැහැදිලි කරන විදිහට මේ ජීවිත ශය වෙලා අනාගත භවයක් ගැන නේද? එහෙම එහෙමද වත්මත් එහෙමයි සිරංශන්. ඔව් හොඳයි. දැන් මම හිතනවා ඒ කාරණාව වලින් අපිට දේවල් නිරාකරණය වුණා බොහෝ කාරණාවන් කියලා. ගෞරවයෙන් මම චිත්‍ර රාජපක්ෂ මහත්මියට වෙනවා. චිත්‍ර මහත්මිය ඔබතුමිට පුළුවන් මේ මාතෘකාව සියලු කාරණාවන් සහ ඒවා පෝෂණය වෙන විදිහට තවදුරටත් එකාන්තයක ස්පර්ශය සහ අනිත්‍යන්තයේ ස්පර්ශ සමුදේ දැනගෙන ඒ දෙකේ මැදේ මොකද්ද? ඒ දෙකටම නොගෙලී ඉන්න කිනා ප්‍රමසවස්ව නිරෝධය දැනගන්නේ නිරෝධයටත් නොගෙලී කියලා කියනවා හැබැයි. කෙනා තමයි මහත් පුත්කලා වෙන්නේ කියලා. මෙන්න මේ කාරණාව පොඩ්ඩක් උතුමේ අවබෝධයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න නැවත වතාවක්. අදින කතා කරගෙන ගිය කාලෙත් මෙන්න මේකම තමයි වෙන්නේ ඇත්තේ කියලා. දැන් අපි එක එක කෙනා එක එක විදිහට මේක තේරුම් ගත්තට සමාන තේරුම් ගත්තපු විදිහට ඉදිරිපත් කළා. ඒ කාලෙත් ඒ විදිහටම තියෙන්නේ ඇති කියලා හිතනවා. ඒ පැහැදිලි කිරීමට කලින් මට ඇත්තටම අවසර දෙන්න. අර අපේ සේන මහත්මයා කියපු දේ මට ලොකු ප්‍රශ්නයක් වගේ මහත්ම ප්‍රශ්නයක් වුණා නෙමෙයි. මොකද මම ඩවුන්ලෝඩ් කරගත්ත සිංහල සරල ත්‍රිපිටකය කියලා එකක්. මොකද මට පාළි දැනුම හොඳ නැති නිසා මේ ඒක කියවුවාම තේරෙනවා නේද කියලා. හැබැයි පුරුද්දක් වශයෙන්ම පාළි පැත්ත කියවල තමයි ඒක කියවන්නේ. ඉතින් එහෙම කියනකොට සරල සිංහල පිටකයේ කියන එකේ ওই සේන මහත්මයා කියපු එක තමයි තියෙන්නේ. ස්පර්ශේ කාන්තය ස්පර්ශයට හේතුව අනිස්සන්තය කියලා. ඉතින් ඔය කරුණ දෙක කියවුවට පස්සේ මොකද්ද කුතුහලයක් හිත ඇතුළේ දඟලන තේරුම නිසා ඇත්තටම මේ මොකද්ද මෙතන මේ කියන්නේ කියන එක ගැන ටිකක් ඒක ටිකක් එහාට ගිහිල්ලා ගැඹුරින් දකින්න ඕනේ කියන අදහසත් එක්ක ආනස යොමු කරාම ඇත්තටම ඇයි මෙතන අපි ස්පර්ශ දකින්න ඕනේ කියන එක හේතුව මොකද කියලා මුලින්ම හිතට ආවා. අපි දන්නවා තථාගතයන් වහන්සේ දුක ගැන සඳහන් කරනකොට උන්වහන්සේ දුක්ඛ සත්‍ය අපට පැහැදිලි කරලා කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. ඒ අපි හැම දිනම අපි බලාපොරොත්තු චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ දුක එතන විස්තර කරන තැන උන්වහන්සේ එහෙම කියනකොට එන්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ කොහොමද කියන ඒ අදහසත් එක්ක ඉතතාව මේ ආයතන සම්බන්ධව මේ දුන්වහන්සේ මේ කතා කරන්නේ. ආයතන බාහිර ආයතන අභ්‍යන්තර ආයතන ගැටීම කියලා කියනවා අපි. ඒයින් හටගන්නා යම් කිසි දෙයක් නේද මේ පංච උපාදානස්කන්ධය කියලා උන්වහන්සේ පෙන්නලා දෙන්නේ. එහෙමනම් මෙන්න මෙතන නේද මේ ස්පර්ශය කියන්නේ. එතකොට දැන් මධ්‍ය සූත්‍රය ගැන බලනකොට ඉතාම ගැඹුරු සූත්‍රයක්. මේව අපිට කරුණු වශයෙන් කොයිතරම් ඉගෙන ගත්තා. යම් කිසි විදියකදී මේ දේවල් නොදැක අපිට මහා පුරුෂයෙක් වෙන බැරි බව තේරුම් ගත්තේ. ඇත්තටම මෙතනදී මධ්‍ය කරත් සූත්‍රය මම උදාහරණයක් ගන්න. ඒක තියෙන මේ විදිහට අතීතං ආනුවාගමීය නප්පති සංකේ අනාගතං යද තීතං පහේනන්තං අප්පත්තං ච අනාගතං පච්චුප්පන්නේ පච්චුප්පන්නං ච යෝ ධම්මෝ තත්ත විපස්සති කියලා. මෙතනදී උනාසි අපිට කියන්නේ ඒක සිංහලෙන් කියන්නේ මේ අතීතයේ අනාගතය ගැන කියවෙන්නේ නැතුව මේ වර්තමානයේ නැත්නම් පච්චුප්පන්නේදී ඇති වෙන ධර්මතාවයන් විදර්ශනාවට ලක් කරන්න කියලා. ඒ නැතුව අපි කොයි තරම් ස්පර්ශය ස්පර්ශ සමුදය ස්පර්ශ නිරෝධයක් ගැන අපි කතා කරලා අපිට අපේ දුක කෙලවර වෙන්න පුළුවන් වේද කියන ඒ අදහස හදින්ම හිතට වැදෙනවා. ඒ අනුව දරුවත මහත්මයා ස්පර්ශය ස්පර්ශ සමුදය පර්ශයේ කියන එක මේ ආයතන ගැටීමත් කියන එක අපි දැනගෙන තිබුණට වචනේ ඒ සිදුවෙන අවස්ථාවේක දැකලා තියෙනවාද කියන එක තමයි හුඟක් මනස්කාරයේ ලක්ෂණය. යම් කිසි අවස්ථාවක අපි දන්නවා අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ විත්ත සුත මුත විඤ්ඤාත කියන ඒ කරුණ ඒ ඇතිවීම ගොඩක් ඉදිරියට ගෙන යamak කියලා. මම මේ දික්ක සුතමුත විඤ්ඤාත කියන මේ දේවල් මේ දික්ක කියන එක අපිට හැම වෙලාවෙම අපිට තේරෙන මෙතනයි පංච උපාදාන ස්කන්ධය උපදින්නේ. එතන ස්පර්ශයක් ඇති වෙනකොට දැකලා තියනවාද? අපි තියෙන රූපයක් ඇතුලේ අභ්‍යන්තර රූපයක් ඉලීතින් රූපයක් එක ගැටෙනවා කියලා අපිට තේරෙන තැනින් ගත්ත අපි ඒක දැකලා තියනවාද? අපි එහෙම ඇති වුණු ඒ ගැටීම මේ මනස අපිට යොමුුනේ නැත්නම් එතනට අපි ඒක දැක්කා කියලා අපිට අදහසක්වත් එන්නේ නැහැ. නමුත් මේ තුන එකතු වුණොත් තමයි අපි ඒ සම්බන්ධයෙන් හිතන්න ගන්නේ. ඒ සම්බන්ධයෙන් අපි කැමැත්ත අකමැත්ත උඩ ඒ ඇතුළත ඇති වෙන සංස්කරණ ටික තමයි සතරයන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ඒවා කර්මයේ පැත්තට සකස් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කොහොමද මේ දුක හටගන්නේ කියලා උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. එනම් අපි උත්සාහවන්ත වෙනවා මෙන්න මේ තත්ත්ව විපස්සති. ඒ මොහොතේ දැකීමක් ඇසීමක් වෙනකොට මෙතන සිදුවන ස්පර්ශය මොකද්ද? මම දැක්කද මේක ඇති වෙනවා? ඇති වෙනවා දැක්කද? මේක නැති වෙනවා දැක්කේ නෑ. ඒ නිසාම අපි ඇතිවීම පමණක් දකින නිසාම අපි ඇතිවීමෙන් ඇතිවීමට ඇතිවීමෙන් ඇතිවීමට එකතු වෙවි එකතු වෙන ගමනක් අපිට දකින්න නම් අපේ මනස ඉතාමත්ම තීක්ෂණ සතියකින් මේ එක එක මොහොතේ ඇතිවන මේ දේවල් සත්‍යයක් ඇහෙනකොට එයක් පේනකොට අපි ඒ ඇහැ කියන නිසා මේක තියෙන නිසා මෙහෙම වෙනවා කියලා හිතුවත් අපිට යම් කිසි ගැඹුරු අවබෝධයකට එන්න පුළුවන් වුණොත් මෙන්න මේකයි සමුදය, මේකයි ස්පර්ශය කියන්නේ, මෙන්න මේකයි ස්පර්ශය ඇති වෙනවා කියන්නේ. මේ ඇති වූ ස්පර්ශය නැති වුණා අපි ඒක දැක්කේ නැහැ. එතන ඒ ප්‍රකාරයෙන් මහන්සි මේ පෙන්නන්නේ කියන එක තමයි වැල්ලත් මහත්තයා තේරුම් අරගෙන තියෙන දැනට. ඒ ස්පර්ශය නිරෝධය නොදකිනකොට වෙන්නේ මොකද? අපි කැමැත්ත උඩ අපි ස්පර්ශය සමුදෙන් සමුදයට එකතු කරගෙන යනවා. තණ්හාව නිසා අපිට අර නැතිවීම පේන්නේ, ඇතිවුණු දෙයක් එක්ක අපි ඉදිරියට යනවා කියන ඒක තමයි දැනට තේරුම් අරන් තියෙන්නේ. තේරුම් ගන්න. ඒක අසන්නයි තමයි. ඔබතුමිය හොඳ පැහැදිලි කිරීමක් කළා. දැන් මම ඉතම ගෞරවයෙන් ඉන්ද්‍රත් මහත්තයාට නැවතත් යොමු වෙනවා. ඉන්ද්‍රත් මහත්තයා බොහෝ දේ කියුණා නේද? බොහෝ දේ කියුණා. මේ සියලු දේමත් තුලින් අපිට මේ තේනවා මේ ස්පර්ශය කියන කාරණාව අපි විවිධ විදිහට කතා කරනවා. නමුත් එසේ කතා කළ යුතු දෙයක්ද මේක? මේක ඒ මෙහිම අපිට විවිධ කතා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක මේ ගැන පොඩ්ඩක් අපිට තවසියක කතා කරගන්න පුළුවන් නම් හොඳයි. එද්ද මහත්තයා, දැන් මේ ස්පර්ශය කියන එක සංසිද්ධියක් විනා ඒක වෙනම ධර්මයක් ලෙස දැකීම කර නොහැකි බව අපි මම හිතන්නේ කවුරුත් වගේ තේරුම් අරගෙන තියෙනවා. මොකද ඇසේ අසත් රූපයත් ඇසේ විඥානයත් එක්කුණු තැන අලුතින් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි ස්පර්ශය කියලා කියන්නේ. ඒක සි සංසිද්ධියට පමණමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට අලුතෙන් දකින්න පුළුවන් දෙයක් තියෙනවා නම් එතන තියෙන වේදනාව කියන ධර්මතාවය, මේ සංඥාව කියන ධර්මතාවය, චේතනාව වගේ ධර්මතාවයන් මිසක් කියලා. එතකොට මේ ඔස්සේ හිතනකොට මේ සූත්‍රය සම්බන්ධ කරගෙන මේ මම මේ එද්දත් මහත්තයා ඔබතුමාට ආරම්භයක් විදිහට මම අහව ප්‍රශ්නෙම නැවත අහනම් මේ එකන්තයක් මේ ස්පර්ශයයි ඒක මේ වර්තමාන භවයේ සම්බන්ධ කරගෙන තියෙන්නේ. මේ වර්තමාන භවයේ ලැබපු කෙනෙකුට මේ ස්පර්ශය සිද්ධ වෙනවා. එතකොට ඒ සිදුවෙන ස්පර්ශය අපි අර කලින් මම කිව්වා වගේ ඒක මේ ඕනම කෙනෙකුට සිද්ධ වෙනවා, සත්තුන්ට සිද්ධ වෙනවා, පුංචි ළමයින්ට සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් අදහස් නමුත් සෝස්ත සමුදේ කියලා කියනකොට ඒ ඇතිවිච්ච මුල කාන්තයකද විච්ච ඒ අන්තය තමයි අනිත් අන්තයට හේතුවක් වෙන්නේ කියලා. ඒ අන්තය එක ස්පර්ශය, ඒ සිදුවිච්ච ස්පර්ශය තමයි ස්පර්ශ සමුදේ කියන අන්තයට හේතුවක් වෙන්නේ කියලා. එතකොට අර මේ මූලික වශයෙන් ඇති වෙන්නේ අපි ජනත මහන්තය පැහැදිලි කරයි මම පුළුවන් වෙයි දන්නේ. අපි දැන් පැත්තෙන් බලුවම මූලික වශයෙන් ඇති වෙන මේ චක්කු විඥාන සත්‍ය වගේ කියන කතාව පමණක්ද මේ කාන්තේක කියවෙන්නේ? ඒක නමුත් ඊට පස්සෙ ඇති වෙන සිත් තුළින් මේක මේ මම මේ වගේ කියන ගන්න තැනට ඇවිල්ලා ඒ තුළින් වේදනාවක් දැකලා ඒ தත්ත්වයට හඳුනා ගැනීමක් ඇති කරගෙන ඒ தත්ත්වයට ආවමද නිස්පස්ස සමුදාන්තය සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට ඒ එහෙම ගැනීම සිද්ධ වෙන්න හේතු උනේ සිබ්බණිය තමයි තවුනහම. මොකද ඒ ඇහෙන් දැකපු දෙයට මේ නමක් ගමක් දෙන තරමට එනකොටම සිබ්බණිය ක්‍රියාත්මක වෙලා ඉවරයි කියලා. එතකොට ඒක මැද තියෙනවනම් තියෙන්නේ ස්පර්ශ නිරෝධේ කියන කාරණා. ඉතින් මේ කාරණා මට තේරුම් ගන්න උපකාර වෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්න කියලා තම ගෞරවයෙන් නැවතත් මම එඩ්වඩ් මහත්තයාට ආරාධනා කරනවා. ඔව් බොහොම හොඳයි. දලුවත් මහත්තයා මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන රදිරුක් මහත්මයා ඉදිරිපත් කරන්න උත්සාහ කරපු තැන. මොකද අපි අනාගතයේදී නම් මේ දුක ඉවර කරන්න යන්නේ ජාතියක් විදියට. එහෙමනම් බුදුහාමුදුරුවෝ බද්දක කියනවා, තව ගොඩාක් තැන්වල කියනවා මම අතීතයේ දුකක් ඔයාට කියන්න ගියොත් ඒක ගැලපෙන්නේ නැහැ. මං අනාගතයේ ඔබට ලැබෙන්න තියෙන දුකක් ගැන කතා කරන්න ගියත් ඒකත් ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ මොහොතේ මේ දැන් මේ පච්චුප්පන්න විදියට ප්‍රත්‍යෙන් උපන් දුකක් මම ඔබට දේශනා කරන්නම් කියලා බත්තකට ඔය මේ අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියන එක තේරුම් කරනවා. ඉතින් මම හිතන්නේ දෙරුක්ම එකයි අර එතන කුළුප්පන්න උත්සාහ කරේ මේ අනාගතයේ දැන් මේ අපි ජාතියකට ඇවිල්ලා ඉන්නවා. ඒ ජාතිය නැති වෙන්නේ අනාගතයේ. දැන් අපිට ජාතියක් තියෙනවා, අපි ආපහු ඉපදෙන්නේ නැහැ කියන දෙයක් නෙවෙයි බුදු කෙනෙක් පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. බුදු කෙනෙක් පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ මේ හදාගෙන වින. මොකද ඕකේ ප්‍රශ්නේ වෙන්නේ ඔය දිට්ඨියෙන් අපි ඉන්න කියොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. අර බුදුරජාණන් වහන්සේට මේ චෝදනා කළා, මේ සත්වයෙක් ඉන්න සත්වයෙක් වනසන කෙනෙක්, ඉන්න සත්වයෙක් නැති කරන කෙනෙක්, ඉන්න සත්වයෙක් අනාගතයේ ඉපදීම නැති කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම මත මේ ප්‍රතික්ෂේප කරා. මොකද කිව්වේ, මම දුකයි පෙන්වන්න හැදුවේ, මේ පෙර නොයසු කාටවත් ම අවබෝධ කරගන්න බැරි, කවුරුවත් දැක්කේ නැති, ආලාර කාලාම පවා දැක්කේ නැති, උද්දකනම් පුත් පවා දැක්කේ නැති දුක. ඒ කියන්නේ මානසික දුක, කායික දුකත්, මානසික දුකත් ඉක්මවා ගියපු දුකක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්නා. මේක තේරෙන්නේ නැහැ අපිට. ඒක හරි. මේක අර මම කියනවාගේ අස්සලෝමේ 100කට පළලා මේ ඒ ප්‍රඥාවෙන් අපි අවබෝධ කරගන්නේ නැතුව අපි හැම වෙලේම මේ දැන් ඉන්න ජාතිය, දැන් ඉන්න මනුස්සභාවය ඇත්ත කියලා අරගෙන ඉස්සරහා ජාතියක් නිරෝධයක් අපි කතා කරන්නේ. ඉස්සරහා තව භවයකට නොයෑමක් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම ධර්මයක් පෙන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ මේ මේක හදාගෙන තියෙන්නේ මෝඩකමට. මේ දැන් ඉන්නේ මෝඩකමයි. ඉතින් අන්න අනාගතයේ මේ මේ මේ ආපහු ඉපදෙන හෝ ඉපදෙන්නේ නැති කතාවක් කතා කරන්න බෑනේ අපි. දැන් නිතරම ඉපදලා තියෙන්නේ මෝඩකමට. එතකොට මේ මෝඩකමමයි ප්‍රශ්නේ. මේ මෝඩකම නිසාමයි දුක ඇති කරන්නේ. අර උද්දිත සූත්‍රය බලන්න. උද්දිත සූත්‍රයේ ලස්සනට පෙන්නනවා මේ මේ ලෝකෝ දුක්ඛෝ පටිච්චිතා නෙවෙයි දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා. දුක මතමයි ලෝකය පිහිටන්නේ. දුක මතමයි අපි දුකෙන්මයි ලෝකයක් හදාගන්නේ. නැතුව ලෝකය හැදිච්ච ලෝකය මේ අනාගතේ නැති වෙනකක් නෙවෙයි. දුකමයි අපි මේ දුක්කම හදාගන්න නිසා, දුක්කම සංස්කරණය කරන නිසා, දුක්කම උපද්දව ගන්න නිසා, දුක්කම සමුදය කරගන්න නිසා ස්පර්ශ සමුදයෙන්ම තමයි ලෝකෙ දුක ඇති වෙන්නේ. ඒක මේ දැන් අපිට දුක ඇති වෙලා තියෙනවා, ඒක අනාගතේ නැති වෙනවා. එහෙම දිත්තේකට වැටෙන එක මං හිතන්නේ අපරාධ මේ බුදු ධර්මයේ ජීවමාන කාලෙක. ඒක මං හිතන්නේ මම දිරුලොක් මහත්තයත් එක්ක ඇග්‍රි වෙනවා. මේ අනාගතේ කතාව අපිට කියන්න බෑ කියලා. දෙවෙනි දේ තමයි ඔබතුමා අදහස් කළා මේ ස්පර්ශ සමුදයක් ගැන කතා කරන්න. ඉතින් එතෙන්දී ලස්සනට පේනවා අපි ගත්තොත් කිම්මූල සූත්‍රය. කිම්මූල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වලා දෙනවා සබ්බේ ධම්මා පස්ස මූලිකා කියලා. ස්පර්ශය මූලිකයි මේ සියලුම ධර්මතාවලට. උත්තරම තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ හය දෙනාගේ දේවල් අගේනකොට මේ තමන් වහන්සේ අදහස් කළේ මෙන්න මේ ස්පර්ශය මූලික කරගෙන තියෙන කතාව එතන අපිට හොඳට තේරෙනවා. අනෙක් සූත්‍ර දේශනාවක් තමයි අපි ගන්න ඕන ඔය දික්ටි 62 තියෙන බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. අනිත් දික්ටි 62ම ප්‍රතික්ෂේප කරන්නේ මේ හැම දික්තියක්ම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. පුස්ස පුස්ස කියලා කියන්නේ පස්සේ නිසාමයි මේ මේ මේ දික්තිය ඇති වෙන්නේ. ස්පර්ශය නිසාමයි මේ දික්තිය ඇති වෙන්නේ. ස්පර්ශයමයි මේ දික්ටි හටගන්න හේතුව කියලා 62ම පෙන්නන්නේ. අපිට එතනින්ම තේරෙනවා අන්‍ය සියලුම තීර්ථක අන්න සී අන්‍ය ආගම්වල අන්‍ය සියලුම දේවල් ඔය දෙක 62 ඇතුළට වැටෙනවා. ඒ කියන්නේ ඒකත් කිසි කෙනෙක් මේ ස්පර්ශයේ කියන එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් දෙන්නා පෙර නොයසු අපි අහලම නැති අස්සලෝම 100කට පලන ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන්. අර ඊසරේ අපි අර කලහ විවාද සූත්‍රයේ සඳහන් කරපු අර සංඥා හතරට අමතරව ඒක ඒ හතරම ඉක්මවපු සංඥාවකින් දකින්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන අනිත්‍ය සංඥාව. මේ මට උදලුවත් මහත්යට තේරෙන අනිත්‍ය සංඥාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන අනිත්‍ය සංඥාව අර ඒ හතර සංඥාවකුත් නෙමෙයි, සංඥාව ඇත්තෙත් නෙමෙයි, සංඥා නැත්තෙත් නෙමෙයි, සංඥා විසංඥා වෙලත් නෙමෙයි. ඔන්න ඔය සංඥාවෙන් තේරුම් ගන්න ස්පර්ශයයි මෙතන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දෙන ස්පර්ශය. අපි කිව්වොත් ස්පර්ශය මේ දැන් තියෙනවා අනාගත ස්පර්ශයයි මම නැති කරන්නේ, එහෙම නැත්නම් දැන් ස්පර්ශ නිරෝධය මට තේරෙන්නේ නැහැ, අනාගත ස්පර්ශ නිරෝධය මම තේරුම් ගන්නේ. රහතන් වහන්සේටත් ස්පර්ශය රහත් වෙලත් ස්පර්ශය තියෙනවා. අන්තිමට ස්කන්ධ පරිනිර්වාණයකින් තමයි ස්පර්ශ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. ඔව් අපි ඒක දන්නවා. සෝපදිශේෂ නිර්වාණයක් අනුපතිදිශේෂ නිර්වාණයක් කියලා දෙකක් තියෙනවා. ඒ ඔක්කොම හරි. හැබැයි ඒ ඔක්කොම අපි ලෝකය තුල අපිට ගැළපගෙන තියෙනවා මිසක් මේ ස්පර්ශ නිරෝධය කියන එක මතු භවයකදී ස්පර්ශ නිරෝධය තේරුම් ගැනීමක් නෙවෙයි. අපි මේ දැන් මෙතන කියන්නේ පච්චුප්පන්නේ කියන එක වර්තමානයේ කියලා ගන්නත් පුළුවන්. එතකොට අපිට අතීත අනාගත වර්තමාන ආයෙත් වෙනවා. පච්චුප්පන්නේ කියන්නේ පත්‍යයෙන් උපන් මොන පත්‍යයෙන්ද? මෙන්න මෙතන තමයි අපිට අපි දැන් පත්‍ය කියුවම අපි ගැට ගන්න හදන මොන පත්‍යයෙන්ද? ඇසයි රූපයයි තමයි පත්‍ය වෙන්නේ. නෑ ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මුලටම කියන්නේ අවිජ්ජාව. මෝඩකමමයි පත්‍ය වෙන්නේ. මොකටද? ස්පර්ශයට. මෝඩකමමයි පත්‍ය වෙන්නේ ස්පර්ශයට. මොකද අපි හොඳට දන්නවා අවිච්ච පච්ච සංඛාර, සංඛාර පච්ච විඥාන, විඥාන පච්ච නාම රූප, නාම රූප පච්ච සලයතන, සලයතන පච්ච පස්සෝ. අන්න පස්සයට මූලික හේතු උඩට හොයාගෙන ආවොත් පස්ස වෙන්න නම් අනිවාර්යෙන් අපිට ආයතන තියෙන්න වෙනවා. ආයතන තියෙන්න නම් ආයතන ඇත්ත කියලා ගන්න වෙනවා. ආයතන තියෙන්න නම් නාම රූප ඇත්ත කියලා ගන්න වෙනවා. නාම රූප ඇත්ත වෙන්න නම් විඥානය ඇත්ත කියලා ගන්න වෙනවා. විඥානය ඇත්ත නම් ඔවා සංස්කරණයක් සිද්ධ කරන්නම වෙනවා. ඒ කියන්නේ අර කිව්වා වගේ මෝඩකමටම නොදන්න කමට සංස්කරණයක් සිද්ධ වෙනවා. අපහු සංස්කරණයක් සිද්ධ වෙනවා. ඒ සංස්කරණ සියල්ලම සිද්ධ වෙන්නේ තමන්ගේ මෝඩකම නිසා. ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු පටිච්චසමුප්පාදය මට තේරෙන විදිහට ඉතින් අපි අද සමුදය sorry මේ ස්පර්ශය කියන එක මේ මොකක්ද කියලා ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ ස්පර්ශය ඒ කියන්නේ ඉතාමත්ම සරලෙන් කිව්වොත් මේ නිරෝධ වෙච්ච ස්පර්ශයක් මෝඩකමට තියෙනවා කියලා අරගෙන මේ හදාගත්ත මිනිස් ශරීරය, මනුෂ්‍ය ශරීරය අද අම්ම කෙනෙක්ගේ බඩට ගියපු එක අර මේ මාස 10ක් අසුචි කාණුවක වැටලා හිටපු අපි දැන් දැනගත්ත දෙරේ ගහනවා, ගහගෙන මේ ඊළඟ භවයක් නැති කරනවා කියන එක නෙවෙයි අතර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මෙන්න මේ දැන් මෙතන මේ මොහොතේ අපිට මේ අවබෝධය ආවනම් මෙතනයි මේ මූලකමටමයි මේ හැම ස්පර්ශයක්ම හැම මොහොතකම ඇති වෙන ස්පර්ශය නිරෝධය දකින්න පුළුවන් නම් අපිට අනාගත භවයකට යනවද නැද්ද කියන එක නෙවෙයි ඇත්තටම. ඒ අනාගත භවයකට ඇත්තටම යන්නේ නැහැ. මෙතනම නිරෝධයයි අපි කියන මාර්ගඵලලාභියෙක් වේවා, එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් වේවා, ඉන්නේ ඔන්න ඔය අර දලුවත් මහත්තයා පෙන්නපු අර ඒ සංඥාවෙන් කියන එක කලහ විවාද සූත්‍රය අපි ගිහසේ සාකච්ඡා කරපු කලහ විවාද සූත්‍රය මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න ඒකත් කතා කරන්න. මොකද ඉතින් සාකච්ඡා වුණා ඒ සූත්‍ර දේශනාව කියලා තියෙන්නේ මේ අරූප ධානලාභී ගැන කියලා. මම ඒකට ඇග්‍රි වෙන්නේ නැහැ. මොකද මේ කලහ විවාද සූත්‍රය හොඳට බලන්න. මේ කලහ විවාද සූත්‍රයේ නිදාන කතාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රය දේශනා කරන්න මේ ප්‍රශ්න ටික අහන්න කෙනෙක් හෙව්වා හොයාගන්න බැරි වුණා. නිර්නාමික බුදුරුවක් මවලයි. ඒ කියන්නේ මේ ප්‍රශ්න ටික මේ ලෝකෙ කෙනෙකුට අහන්න පුළුවන් හැකියාව නැහැ. නිර්නාමික බුදුරුවක් මවලයි මේ ප්‍රශ්න ටික අහන්නේ. එච්චරට වැදගත්. ඉතින් මේ සංඝයා වහන්සේලා ඉස්සරහට නිකමට හිතන්න සංඝයා වහන්සේලාට මේ අරූප ඥානී ලාභී ගැන නම් ඒ ගාථාවෙන් පිළිබිඹු වෙන්නේ මෙච්චර මේ නිර්නාමික පුතුරුවක් මමලා ඒ ධර්මය අරූප ඥානලාභියෙක්ගේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ කියලා දෙන්න උත්සාහ කළයිද, එහෙම නැත්නම් මේ කියලා තියෙන්නේ නිර්වාණ අවබෝධයටමයි නිර්වාණයමයි මේ ගාථාවෙන් අදහස් කරන්නේ කියන එකයි මගේ හැඟීම. මම වැරදි නම් ආයෙත් කියන්නේ, මම වැරදි නම් ඉතිගෙන මට පැහැදිලි කරලා දෙන්න. මම කියන්නේම ඔය කියන්නේ අරූප ඥානලාභී කියන නෙවෙයි, ඔය කියන්නේ නිර්වාණයමයි, නිර්වාණය අවබෝධ කරගන්න ඒ කෙනෙක්ගේ උත්තම කෙනෙක්ගේ සංඥාවමයි ඒකම සඳහන් කරන්නේ කලාවල්වාද සූත්‍රයේ. මම ගොඩක් පැති ගැන මම හිතන්නේ මේ මතු කරා මේ දලුවත් සමාජය සමාවෙන්න මේ මම ආයෙත් ඉල්ලන්නේ මගේ වැරද්ද පිළිලා දෙන්න මේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් බොහොම පිං පෙරවන් සරණයි. තෙරුවන් සරණයි එඩ්වඩ් මහත්මයා. හොඳයි, මම මේ දිලුක් මහත්තයට මෙන්නම් දිලුක් මහත්තයා දැන් ඔබතුමා ඉස්සර ප්‍රශ්නකින් තමයි යමුනේ ඔබතුමාට මම යමුනේ ඒ කාරණා සියල්ලම එකතු කළා ඔබතුමාට පුළුවන් තවදුරටත් කතා කරන්න දිලුක් මහත්තයා මේ මාතෘකාවයි සම්බන්ධව මේ කතා කිරීම තුළ මේ අනාගතාත්ම භව සංකේත කියලා මේ පැහැදිලි කරපු කාරණාව ගැන ඔබතුමාගේ මතයත් අදහසත් ඔබතුමා තේරුම් ගත විදිහත් කිස්මකට ගොන අපොහොම් පින් හැම දිනටම තිරුවන් සරණයි කල්‍යාණ මිත්‍රින්ගෙන් අවසරයි. මම හිතන්නේ තාමත් වැදගත් කරුණු රාශියක් සාකච්ඡා වුණා අපි මුලින්ම. ඇත්තටම සේන මහත්මයාත් ඒ වගේම ජයන්ත මහත්මයාත් චිත්‍ර මහත්මයාත් ගුණා පින් මේ කරුණු විශ්මතු කරා. ඒ වගේම මේ සාකච්ඡාවට අවශ්‍ය කරුණු සකස් වීම සම්බන්ධයෙන් ඒ වගේම එඩ්වඩ් මහත්මයා මම හිතන්නේ අවශ්‍ය කරන කරුණු සියල්ලම වගේ විස්තර කෙරුණා කියලා හිතුණා එතුමාගේ ඉස්තරේදී. ඉතින් අපි මුලින්ම සඳහන් වෙනවා අපි දැන් මේ කල්යාණ මිත්‍රෙන් හැටියට බොහෝ කාලයක් ආශ්‍රය කරන අපි මේ සාකච්ඡාවල යෙදෙනවා. ඉතින් අපි දන්නවා එක එක කල්යාණ මිත්‍රයන්ගේ ප්‍රතිපදාවල් වෙනස් කරගෙන යන ක්‍රම වෙනස්. ඉතින් එක එක ගුරුවරු වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම යම් මතයක් ඕ අදහසක් ඕ තේරුම් ගැනීමක් අපි දන්නවා ඒවා අපි එහෙම අවසාන තීරණ වලට එන්නේ නැති මේක අර අපි හැමදාම කර ක්ලිෂේ වගේ වෙනවා කියන්න ගියාම නමුත් ඒක අපිට සඳහන් කරන්න වෙනවා. මම දැන් කල්යාණ මිත්‍රයෙක් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි ප්‍රශ්නයක් අහුවත් එහෙම අදහසකින් නෙවෙයි අහන්නේ. ඒක තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් නිසාමත් පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවයක් නිසාමත් මම හිතන්නේ අපි අර මේ කතා කරපු ටිකේ දැන් අපි මේ මුලින්ම සූත්‍රයේදී පස්සය මෙතන දෙකක් ගැන මුලින්ම අපි කතා කරා. මම හිතන්නේ දල්වත්ත මහත්මයා පස්සයත් පස්ස සමුදයත් සම්බන්ධයෙන් එතකොට මම හිතන්නේ අපි මේ පස්සය කියන එක තේරුම් ගන්න මම හිතන්නේ දැන් අවශ්‍ය කරුණු බොහෝ අවශ්‍යම දේ ඉඩ්වඩ් මහත්මයා මම හිතන්නේ සඳහන් කළා. මොකද දැනට තේරුම් ගන්න තියෙන විදිහට මේ පස්සේ ගැන සඳහන් කිරීම විදිහට බ්‍රහ්මජාල සූත්‍රය සඳහන් කළා. එතුමා විස්තර කරා සියලුම දෘෂ්ටි මේ අනිත්‍යවගේ හැම දිනකටම පස්සේට එහා ඉතේ එහා යන්න බැරි වුණා ඉතේ එහා කිය දේශනාවක්. ඉතින් ඒකෙම සඳහන් අපිට හිතා ගන්න පුළුවන් මේ අතීත අනාගත වර්තමාන මේ හැම දෙයක්ම මේ පස්සේ මුල් කරගෙන මේ පස්ස කියන දෙයට සම්බන්ධ කරලා තින දේවල් හැටියට තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. අපි මේ විදිහට හිතනකොටම ඒ කියන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන මේ පස්සේ මූලික කරගෙන ඊට හා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක වෙන්නේ ඇති අර එකවතාවක තථාගතයන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලමක් අහනවා මේ කවුද ස්පර්ශ කරන්නේ කියලා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රශ්නය ගැළපෙන්නේ නැහැ කියන එක. ඉතින් අපිට එතනින්ම පේනවා මේ ප්‍රශ්නය කියන එක එතකොට තේරුම් ගැනීමේදී අපිට මේ දැනට මේ ලෝකේ අපි ඉන්නකොට මේ ලෝකේ අපි පුතග්ජන වශයෙන් මේ දකින දේවල් මේ ඇස කන නාසය දිවකය මනතුලින් දකින දේවල් තුලින් මේ ස්පර්ශය කියන එක අපි මේ කරන දෙයක් ස්පර්ශ කරන කෙනෙක් ඉන්නවා. මම මේක බලනවා, මම මේක අහනවා, මම මේක දකිනවා, මම මේක හිතනවා, මේ ආදි වශයෙන් මම මේක රසවන්ත විඳිනවා, මේක මගේ දෙයක්, මේක මට ආයිති දෙයක්, මේක කලින් මම මෙහෙමයි හිටියේ, මේක කලින් මම මේ විදිහටමයි හිටියේ, මේ තව එච්චර කාලෙකදී මම මෙන්න මේ විදිහට වෙයි, මේ ආදි වශයෙන් මම මූලික කරගෙන හැදෙන පංච උපාදානස්කන්ධේ හැම කොටසක්ම තමයි මේ පස්සය කියන එකේදී අපිට තේරුම් ගන්න වෙන්නේ. එතකොට මේ පස්සය කියන එක එහෙම කරන කෙනෙක් ගැන සඳහන් කරනවට වඩා ඒක සකස්ච්ච දෙයක් කියන එක මම හිතන්නේ සඳහන් වෙන එක තමයි මේ පස්ස කියන කොටස තේරුම් ගැනීමේදී තේරුම් අපිට උදව් වෙන්නේ කියලා හිතනවා. සාමාන්‍ය පෘථග්ජනයා කියන්නේ අසෘතවත් පෘථග්ජනයන් බොහෝ වෙලාවට මේ පස්සේ ඉන්නේ පස්සේ පස්ස සමුදේ. මොකද ඉතිහායමක් ගැන හිතෙන්නේ නැහැ. පස්ස සමුදේවත් දකින්නවද කියන එකත් ඇත්තටම ප්‍රශ්නයක්. මොකද අර ඉතිහාගේ වේදනා තණ්හා ඒ පැතිවලට ඒවයි ගොඩක් ඉන්න නිසා. ඊට පස්සේ පස්ස සමුදේ ගැන සඳහන් වීමේදී ඇත්තටම එතනදී අර මම සේන මහත්මයාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ එතන අර සංකීර්ණම තැනක් වෙනවා කියලා හිතනවා. තේරුම් ගැනීමට තමයි. මොකද මේ මජ්ජ සූත්‍රයේ මේ තියෙන හතරෙන් මම හිතන්නේ මේ පස්සේ මැටනක් පෞද්ගලිකව මේ බුලේක තමයි තේරුම් ගන්න අමාරුම. මොකද පස්ස කියන එක තේරුම් ගැනීමදී අපි දන්නවා අර පස්ස ගැන කතා එක විදිහකට තේරෙන්නේ ඒක අර චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස ආදී වශයෙන් මේක හය ආකාරයක් එතකොට වෙනවා. එතකොට අර මඩුපින්දික සූත්‍ර වගේ ගත්තාම අපිට එතකොට එතන විස්තර වෙනවා. චක්කුංචෝ පටිච්ච රූපේච උපද්දති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්ස. එතකොට අපිට ඒ පැත්තෙන් පැහැදිලි වෙනවා මේ පස්ස සමුදයක් ඇතිවීමේදී අපිට සලකා ගන්න වෙන මේ රූප. එතකොට ඒ සලායතන බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන. එතකොට ඒ නිසා හටගන්න විඤ්ඤාණය. එතකොට මේ තුනේ එකතුව පස්ස කියලා කිව්වට ඇත්තටම බලනකොට මෙතන දෙකක් වගේ කියලා හිතෙනවා තියෙන්නේ. මොකද දැන් රූපයත් ඇසත් නිසා චක්කු විඤ්ඤාණයක් ඇති වෙනවා නම් එතන එතකොට ඒ තුනට පස්සේ කියනවනේ එතන චක්කු විඤ්ඤාණයත් අපි දන්නවා සකස් වෙච්ච දෙයක්. ඒකත් එතන විඤ්ඤාණය කියන පවතින දෙයක් නෙවෙයි. එතකොට විඤ්ඤාණයක් සකස් වෙන දෙයක් නම් එතනදී එතකොට ඒ දෙකක් වගේ තියෙන්නේ කියලා හිතෙන්නේ. එතකොට මෙන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් එතනම පස්ස සමුදය, ඒ පස්ස සමුදය තේරුම් ගැනීමක් වගේ වෙනවා කියලා හිතනවා. ඉතින් එක පැත්තක් ওই ටික තමයි ඇත්තටම පස්ස සමුදයත් තේරුම් ගැන හිත අදහස් කරන්න හිතුනේ. මොකද මට හිතෙනවා අර ඇසත රූපයත් විඥානයත් තුනක් ගන්න එක ඒකේ විස්තර කිරීමේදී තිබුණාට ඒක මං හිතන්නේ තේරුම් ගන්නකොට ඒක එහෙම තුනක් විදිහට තේරුම් ගන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. එතනින් තමයි පස්ස සමුදය තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙන්නේ. ප්‍රායෝගිකව ගත්තාම ඇත්තනම් පෞද්ගලිකව පස් මට නම් ඒක ගොඩක් අමාරුයි දකින්න. නමුත් අර පුළුවන් වෙනවා වේදනාව පැත්තෙන් එනකොට අර කලින්ම සඳහන් කළා වගේ ඒ වේදනාවල් ඒ පස්සේ ආශ්‍රය කරගෙන සිදුවෙන නිසා අපිට සාමාන්‍යයෙන් වේදනාවල් දකින්න පෞද්ගලිකව මට නම් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව යෝනිසෝ මානසිකාරය යම් කරලා යම් ආකාරයකින් මේ ස්පර්ශයන් සිදුවෙන ආකාරය ඒවයි සමුදේ පැත්ත දකින්න යම් තරමකට පුළුවන්කමක් තියෙනවා කියලා ඒ පැත්තෙන් කායිකව උපකාර වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි දැන් එකතු කරන්න තියෙන්නේ. දසවත්ත මහත්මිය සමා වෙන්න ගොඩක් වෙලාවක් ගත්ත නම් අපි අනික් කල්‍යාණ මිත්‍රයන්ටත් කියමු. මේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මම දැන් ලාල් මහත්මයාටත් කියමු නා උනස්සතක්. ලාල් මහත්මයා ගොඩාක් දේවල් කියුණානේ. ගොඩක් දේවල් මම දන්නේ වැඩි වුණාදත් කියලා අපිට. ගොඩක් හැමෝගෙම බොහෝ දේවල් මේ අපි එක තැනකට එන ගතියක් නැද්ද? අපිට එක තැනකට එන්න ඕනද ඇත්තටම? ඕන නැතුවත් ඇති. මේ අපිට මේ අපිට මේ සාකච්ඡාව තුළ මොකක්ද අපි මේ කරගන්න අවබෝධයේ මේ අපි ආපු තැන ඉඳලම අපි මතේ කියලා යන තැන දවසානේ තියෙන්නේ සාකච්ඡාවේදී මම නිකන් අහන්නේ මේ අපිට මේ සාකච්ඡා තුළින් උකහා ගන්න පුළුවන් දෙයක් උනාද මේ වෙනකොට මොකක්ද අපි ගත්තේ? ඔව් මම හිතන්නේ ඇත්තටම මේ අර මේ ජීඳු පාට්නර් සඳහන් කරා වගේ මටත් තේරෙන විදිහට ඇත්තටම අපි පස්ස සම්දේ කියන එක තේරුම් ගන්න ඕනේ අන්නේ අවස්ථාවේදී කියන එකයි. එතන ඒ කියන්නේ අර තින්නම් සංගති පස්සෝ කියන එක ඒක බොහොම ස්තුතියි දිල්ලු මහත්තයා මතක් කරලා දුන්නාට. එතකොට ඒ අවස්ථාවේදී තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකත් අපිට හිතා ගන්න ඕනේ. මොකද මේ සූත්‍රය කියනවානේ පස්සේ පස්ස සම්දේ තණ්හාව තමයි සිප්පණී කියලා. එතකොට ඒ අවස්ථාවේ තණ්හාව එදෙන හැටිත් අපිට තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ ඒක ඇත්තටම දිල්ලොත් මහත්මයා පෙන්නලා දුන්නා වගේ යෝනිසිය මොනස්කාරයෙන්ම තමයි තේරුම් ගන්න වෙන්නේ කියලායි මගේ අදහස තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න නේද මහත්මයා? කුමාර් මහත්මයා, ඔබතුමාට පුළුවන්ද මේ අද අපි මොනවද මේ ගෙදර ගෙනියන්න මොකක් හරි යමක් හමු වුණාද අපිට අද මේ තුලින්? මොකද්ද මේ අද කතා තුලින් අපි ලැබුණේ? අතේරුවන් සන්නසියෝ දෙනාටම ඇත්තටම මේක ඉංගස් සංකීර්ණ සූත්‍රයක් තමයි. ඉතින් ඒක තමයි ගොඩක් ධර්මයේ ගොඩක් පැති වලට කට්ටිය නැඹුරු වෙන්නේ. මම මෙතෙන්දි මම ඇත්තටම කැමති සාකච්ඡා කරන්න මේ සූත්‍රයේ අපි කතා කළේ ලිතිස්සමිත්‍ය මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළ ගාථා දෙකින් අන්තිම එකට ඇතිවෙච්ච ගැටලුව සම්බන්ධයෙන් මේ සම්මිස්තරයන් වහන්සේට ඒකේ පළවෙනි ගාථාව විදිහට තියෙන්නේ කාමේශ භක්මචර්යා වීත තණ්හාස්කම සතෝ සක්කාය නිබ්බිද්දෝ බික්කෝ තස්ස නෝ සත්ති නිජිතයි. ඒ කියන්නේ වස්තුකාමයේ ක්ලේශකාමයෙන් වෙන් වෙලා ආර්ය අෂ්ටාංග සද්ධර්මය සම්පූර්ණයෙන්ම දුරු වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගය මනාව පිටලා ඉන්න රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම යන මේ තෘෂ්ණා හය මුලින්ම ප්‍රහාණය කළ සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය සහ නිරෝධය දැකීමෙන් ඇතිවන ප්‍රඥාවෙන් යුක්ත සම්මාදිට්ඨිය ඇති සෑම කෙලෙස් දුරු කළ භික්ෂුවක් ඇද්ද ඔහුට මේ කම්පන ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තෘෂ්ණා දුක්ති මාන ක්ලේශ කාම යන කම්පන ලැබෙන්නේ නැහැ කියන එකයි තමයි බුදුහාමුදුරුවෝ මේ පළවෙනි ගාථාවෙන් එතන දේශනා කළේ. එතෙන්දී ඇත්තටම මේ හපු මේ තිස්සමෙච්චය මේ මානකයට එතෙන්දී තිබුණ නැහැ ප්‍රශ්නයක්. මේ මොකද්ද මේ අන්ත දෙක මොකද්ද මේ කියන එක. මොකද මේක මේ තිස්සමෙච්චය ආපදාන පාළිය සඳහන් වෙනවා. මේ තිස්සමෙච්චය මේ පදුවත්තර බුදුරජාණන් කාලයේදී මේ බඹලව ඉපදීමට මේ ගිනි පුදුපු ගිනි දෙවියන් පුදුපු කෙනෙක් එතෙන්දී පදුවත්තර බුදුහාමුදුරුවෝ එතෙන්ට ඇවිල්ලා කියනවා මොකද්ද ඔය කරන්න කියලා. ඇහුවාම මෙහෙමයි මේ අදාසින් මෙහෙම කරනවා කිව්වහම පදුවත්තර බුදුහාමුදුරුවෝ කියනවා මමත් මට දෙන්න ගින්න මමත් මේක කරනවා කියලා. ඉතින් පදුවත්තර බුදුහාමුදුරුවොත් ගිනි ගොඩක් දැල්වනවා. අරයාගේ ගිනි ගොඩ දැල්වෙන්නේ නැහැ මේ බුද්ධ අධිෂ්ඨානයේ. එතකොට කියේද කියලා එතකොට අහනවා මේ මේ මෙම්බර්ද ඔය ක්‍රමේ මම කැමති ඒක දැනගන්න කිව්වහම එතකොට එතෙන්දි සලහන් කරනවා දේශනා කරනවා මේ දුක්ඛ ධර්මයන්ගේ හේතු නිරෝධය කෙලෙස් සංසිඳවීම ඊර්ෂ්‍යා මානාදීන් හැර යන මේ තුන තමයි මගේ යాగගින්න කියලා. ඉතින් එතෙන්දී මේ මානවකයා පැහැදිලා බුදුහාමුදුරන්ට මේ පළතුරු පූජා කළා. ඊට පස්සේ කලේ පිනෙන් තමයි මේ බ්‍රහ්ම ලෝකයේ වාර ගාන කිපදිලා ඊට පස්සේ මේ පැනට ආවම ඇවිල්ලා ඉතින් මේ බුදුහාමුදුරන් හම්බෙලා මේ ගාථාව මේ පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ කියලා. ඉතින් එතෙන්දී ඇත්තටම මට නම් මෙතෙන්දී පේන්නේ මේ ඇත්තටම මෙතන මේ දේශනා කරන්නේ මේ ඉස්තුරන් වාසයලා සාකච්ඡා කරන්නේ මෙතන මේ මධ්‍ය කියන එක වර්තමානයේ හිත පිටවාගෙන වර්තමානයේ නොයලී වර්තමානයේ හිත පිටවාගෙන වර්තමානයේ නොයලී ඉන්න විදර්ශනාවක් තමයි මෙයා මොක වුණත් මේ ගත්න හය ආකාරයෙන් මොක වුණත් මධ්‍යයට ඇවිල්ලා මධ්‍යයේ දැන් තියෙන මොහොත දැන් තියෙන මොහොතේ හිත පිහිටවාගෙන ඒකටත් ඇලෙන්නේ නැතුව ඉන්න එකේ ඉන්න මේ විදර්ශනාවක් තමයි මෙතන අපිට ගන්න තියෙන්නේ කියන එක තමයි මගේ අදහස. මේක තමයි මට අරයන්න තියෙන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ මේ දෙළු මේ සීල් දනටම පිරවත් කරන්නයි. තේරුවන් සරණයි කුමාර මහත්මයා. බොහොම පිං. හොඳයි කුමාර මහත්මයා, අපිට මේ මේ අද සූත්‍ර දේශනාවට ඇත්තටම මුල් වෙච්ච මේ මූලික සූත්‍රයේ පිළිබඳව කාරණාවන් ඉස්මතු කළා. මම හිතන්නේ ඒක බොහොම වැදගත්. ඇත්තටම විලාක වටිනා අපි මේ සූත්‍රය අරගෙන කතා කරන එක අපි පුළුවන් වුණා ලබන සතියේ මේ සූත්‍රයෙන් පටන් ගමු කතා කරන්න. කතා කරලා අපිට පුළුවන් මේ ඉතුරු කාරණා වලට විශේෂයෙන් අති දනාගත කාරණාවට යොමු වෙන්න ලබන සතියේදී. මේ මම මේ සේන මහත්මයාට ගෞරවයෙන් යොමු වෙනවා. සේන මහත්මයා, මොකද සේන මහත්මයා අද මේ කතා බහ තුළ අපිට මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? තේරුම් සනේ බොහොම පිං දනත් මහත්මයා, මේ අද බොහොම හොඳ දේශනාවක් හොඳට හැමෝම කරුණු පැහැදිලි කරලා දුන්නා. මට තව දෙයක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා හිතුණා. මොකද මෙතන අන්තිමේදි කියනවා, මම දැන් මගේ මේ පිටකේල් කේබලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන මේකේ තියෙන්නේ, ඒකෙන්ද මේක වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්නත් කියලා ඉල්ලනවා. මෙතන තියෙනවා මේ බවස්ස අභිනිකතියා ඒතත්වෝච මෙකෝ බික්කෝ අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤං ජාන්ත මහත්තයාගේ තේරෙන ඇති ඒක ගැන පොඩ්ඩක් මට විස්තර කරලා දෙනවා නම් බොහොම පිං කියලා මම හිතනවා. තිරුවන් සරණයි. දැන් මම ජාන්ත මහත්මයා ඔබතුමාගේ මේ නම් ඒ කාරණා පැහැදිලි කර දෙන්න. හොඳයි. මට ඇත්තටම මගේ වචනවල තෝරා ගැනීම හොඳයි දන්නේ. පරිඤ්ඤය කියලා කියන්නේ පිරිසිඳ දැකගත යුතු දේ කියන එකයි. පිරිසිඳ දැකගත යුතු දේ කියන තැනදී බුදුජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛය පිරිසිඳ, දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත යුතුයි කියලා. එතකොට මේ පරිඤ්ඤය කියනකොට ඒ අර්ථයෙන් තමයි පිරිසිඳ දැක ගැනීම කියන පැත්තෙන් තමයි පරිඤ්ඤය කියලා අර්ථය තියෙන්නේ. අභිඤ්ඤය කියලා කියන්නේ යමක් අපි හිතුවොත් එහෙම ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ඒ කියන්නේ බොහොම ළඟින් යන වචන. අභිඤ්ඤය කියනකොට අපි හුඟක් වෙලාවට ගන්නේ මාර්ග නුවණ, කියන්නේ නුවණින් දැනගත යුතු දේවල් කියනකොට මුළු සත්‍ය හතරම ගැන දැන ගැනීම කියලා කියන්නත් පුළුවන් කමක් තියෙනවා. මම කොහොමත් ඊළඟ දවසේ තව ටිකක් පොඩ්ඩක් හොයලා බලලා හරිම විදිහට උත්තරයක් දෙන්න කතා කරන්නම්. මේ යම් කිසි අදහසක් හිතේ තියෙනවා, නමුත් ඒක සමහර විට ධර්මයට නොගලපෙන හින්දා මේ නොගලපුණොත් කියන සැකේ නිසා මම ලබන සතියේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. තේරුම් ගන්න. තේරුම් ගන්න නයි. අපි එහෙමනම් මම ගෞරවයෙන් චිත්‍රා මහත්මියටම වෙනවා. චිත්‍රා මහත්මිය, ඔබතුමා අපිට කලින් බොහෝ කාරණාවන් අපිට පැහැදිලි කරලා දුන්නා. ඊට අනුතුරුව බොහෝ තවත් අදහස් මතුවුණානේ. දැන් චිත්‍ර මහත්මිය, දැන් අපිට පැහැදිලි අදහසක් තියෙනවද මේ කාරණා පිළිබඳව? තියෙනවා සමහරවල් වලින් තියෙනම ඇත්තටම වක්ලාවට අපිට හිතෙනවා යම් කිසි දෙයක් ගැන සාකච්ඡා කරනකොට ඇයි මොකක්ද මේකින් අපි ගන්න ඕන දේ කියන එක, ඒක තමයි සිදුවෙන්නේ. ඒ වගේම කියලා හිතෙනවා අපි හැම වෙලාවෙම ප්‍රතිපදයෙන් මහන්සියගේ ධර්මයේ හදාගන්නකොට අපිට යම් කිසි අවසාන ගෝල් එකක් තියෙනවා නිවන සාක්ෂාත් කරගන්න. එහෙනම් මේ නිවීම ඇති වෙන්න කොහොමද මේ දේ දකින්න ඕනේ කියන එක තමයි හැම වෙලාවෙම මනසින් ප්‍රශ්න කර කර ඉදිරියට යන්න දැනට ගත්තපු ක්‍රියාමාර්ගය. ඒ නිසාම තමයි අර මේ මොහොතේ දැන් ඇත්තටම අපේ සේන මහත්මයා ප්‍රශ්නයක් ඇහුවා, ඒක මට තේරෙන්නේ නැහැ කියලා. අර අභිඤ්ඤයන් අභිජානාති පරිඤ්ඤයන් පරිජානාති එහෙම කියලා අවසානයේ දෙකම කියනවා. පරිඤ්ඤයන් පරිජානන්තෝ දික්ඛේව ධම්මේ දුක්ඛස්සංතකරෝ හෝති. ඒ කියන්නේ මේ මෙලෙවෙහිම මේ දුක කෙලවර කරනවා කියලා. එහෙමනම් අන්න ඒ දේ සිදුවෙන විදිහ දැක්මක් අපිට ඇති වෙන්න ඕනේ කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසාමයි දැන් එක්තරා අවස්ථාවක භාවනා වැඩසටහනක් කරන අවස්ථාවක එක මහත්මයාක් එයා ඉඳලා කිව්වා එයා හිතනවා එයා ස්පර්ශය දැක්කා කියලා. කියලා එයා තීරුම් කරා එයාට යම් කිසි ශබ්දයක් ඇහුනහම එයා කොහොමද ඒක ඒ ශබ්දය කොතනින්ද ආවේ කියන එකට එකතු කරලා ඒක ඔරලෝසුවට සම්බන්ධ කරලා ඒ ඔරලෝසුව ගැන හිතලා අවසානයේ එයාගේ භාවනාව ඒ පැත්තට ගිහිල්ලා එයාට තේරුණා කියලා දැන් මේ භාවනාව කියන වාද වෙනවා කරන්නේ මේ ඔරලෝසුව මට දැන් කරදරයක් මට භාවනා කරන්න බෑ ඔරලෝසුව කරදරයක් වෙලා කියන එකයි එයා දැක්කේ කියලා එතනදී එයා තේරුම් ගත්තා කියලා මෙන්න මෙතන නේද මේ ස්පර්ශ සමුදය නොදැක්ම නිසා අපි කණ්ණාවෙන් අල්ලගෙන කතාවේ දැනවන්සේ අපිට කිව්වේ මෙවීමක් ඇති වෙන නම් මේ දෙකේ මැද දැකලා කියන්නේ මේක මේ ස්පර්ශය ඇති වුණා නැති වුණා කියන එක දැකලා එතනින් ඒක දැකීමත් එක්කම ඇති වෙන ඇත්තටම නිරෝධය දැක්කහම වෙන්නේ ඒක සමහරක් වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් මේ දේවල් දකින්න පුළුවන්ද කියලා. නමුත් ඒක ඉතාම සූක්ෂමයෙන් දකින්න පුළුවන් අවස්ථාව තමයි අපි ආනාපාන සති භාවනාව කරනකොට. අපි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අපි ඒ දැක්ම තියෙනකොට අපිට තේරෙනවා මේ ස්පර්ශය කියන එක මේ මොහොතේ මේ මොහොතක් කියන්නත් බෑ. ඇති වුණා නැති වුණා නමුත් ඒ බව නොදැක්ක නිසා අපි එතන අල්ලගත්ත නිසා අපි ඒක තණ්හාවෙන් අරගෙන දැන් අර මහත්මිය කියනකොට එකපාරටම හිතුනේ ඒකයි මෙයා දැන් ඔරලෝසුවක් කියලා හදාගෙන ඒ ඔරලෝසුව එයාට බාධාවක් කියලා හදාගෙන අපි දන්නවා අපේ ජයතමත් අපි පැහැදිලි කරලා මේ දේවල් කොහොමද පටන් ගත්තේ කොහොමද මෙච්චර දුරට මේ රෝක්ෂ ගහක්ලා නැගලා ගියේ කියලා. නමුත් ඔය කොටස සිද්ධ වෙන්නේ අපි අර මුලදීම සිදුවුණු දේ හරියට නොදැක නිසා කියන එක. ඒ එතනින් නවතින්න බෑ. එතනත් නෙමෙයි මුල. මම හිතන්නේ අපිට එබ්බට් මාර්ගය පැහැදිලි කරා මේ දේ සිදුනේ මෙහෙමයි මෙහෙමයි කියලා ඉදිරියට යනකොට යම්කිසි අවබෝධයක් අපිට ආවොත් මේ අපේ මෝඩකම නිසාමයි. එතුමගේ වචනේ මුකේනවනේ. ඒ අවිද්‍යාව මේ හරියට මේ සිදුවෙනදී නොදකපු නිසාමයි මේ විදිහට හිතන්නේ. ඒ වගේම පතරකනාසිකේ දේශනා වල තියෙනවා වේන වේනේ මඤ්ඤන්ති සතෝතන්ති අඤ්ඤතා කියලා. අපි මේ දේවල් එකතු කරගෙන අපි මේ ස්පර්ශය දැක්කද මේ ස්පර්ශය දැකලා මේ සිදුවෙන දේ දැක්කද කියන එක තමන්ගෙම ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර සමහර වෙලාවට මේ මොහොතෙම දකින්න පුළුවන්. නමුත් කෙරෙකට සත්‍යවේක්ෂාවෙන් දකින්න පුළුවන් නමුලදින. මේ මොහොතේ අහුනේ නැති වුණත් සත්‍යවේක්ෂාවේ අහා මේක නිදුනේ කියන එක තේරුම් අරගෙන ඊළඟ මොහොතකදී මේ මොහොතේ මේක අහුවෙන තියෙන ඉඩකඩකුත් තියෙනවා කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසාම මේ මොහොතේ සිදුවෙන මේ ස්පර්ශ සමුදයක් ඒ දෙකේ දැකීමත් එක්කම මේක නිරෝධය වෙනවා නේද? ඒ හේතු නැති වෙනකොටම මේක නිරෝධ වුණා නේද කියන ඒ දැකීම ඇති වුණා. එතනදී අපිට ඇලෙන්න දෙයක් නැහැ කියලා හිතන ඇත්තටම මොකද ඇති වෙලා නැති වෙන දෙයකට මොනවද ඇලෙන්න දෙයක් මොකකටද ඇලෙන්නේ කියලා. ඇලෙන්නේ අපි මෙන්න මේ දැක්ම අපිට අහුවෙලා නැති නිසා නේද කියන ඒ කාරණා ටික තමයි දැලොත් මහත්මයා එකතු කරන්නේ කැමති සේවාසත් නැහැ. සාදු සාදු සාදු තේරසන හිතාගන්නේ මම මේ වෙන ආයත දැන් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව කරගන්නවා. අවසාන වශයෙන් මම ජයන්ත මහත්මයාට ඉදිරිත් මහත්මයාට මේ ඒ ඕඩර් එකට තියාගෙන ඉවර කරන්න. මේ ඊට පෙර දැන් අවසාන ප්‍රශ්න ඇසී මේ වාරේ ප්‍රශ්න තියෙනවා ඉදපත් කරන්න. හොඳයි, ප්‍රශ්න නෑ වගේ නේද? හොඳයි, අපි එහෙමනම් අවසාන විනාඩි 15 මේ අවසාන සාකච්ඡා අවසානයකට යොමු වෙමු. ජයන්ත මහත්මයා, ඔබතුමාට මම එහෙනම් ආරම්භ වශයෙන් එහෙමනම් ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙනවාද මේ මේ එක මේ අන්ත දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරගන්නවා, උපකාර වීම සිද්ධ වෙනවා කියලා කිව්වොත් හරිද? එකක් එහෙම නැත්නම් එකක් නිසා එකක් සිද්ධ වෙනවා කියන කාරණාව ඒක පැහැදිලි කරගන්න දෙන්න. ඒ වගේම මේ අභිධර්ම සම්බන්ධ කරගෙන මේ පැහැදිලි කිරීම කළ දෙන්න පුළුවන් නම් තවත් හොඳයි. එතකොට මේ අපිට මේ සිබ්බණිය ගැනත් කතා කරන්න පුළුවන් වෙයි. සිබ්බණියත් කොහොමද මේ අභිධර්මයේ අනිතයි මට සමාවෙන්න අභිධර්මයේ පැත්තේ නොමෙ නැ ඉන්න බව මම දන්නවා මෙතන. නමුත් මගේ උපකාරය සඳහා මම ඉල්ලගන්නේ එක මේ චිත්තවිතියක් වගේ සම්බන්ධ කරගෙන කෙටියෙන් ඒ කාරණාවත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා යෝජනා කරනවා යන්තම්. හොඳයි, තේරුම් සම්මයි. අර මම තේරුම් ගත්ත විදිහට මේකෙදි නැවතත් කිව්වොත් එහෙම මේක සංසාර වත්තේ ගැන තමයි මේ කතා කරන්නේ. ඒක කොහොමද නතර වෙන්නේ? නතර වෙන තැනදී දැනගත යුතු දේ එහෙමත් නැත්නම් නොතවරි ඉන්න ඕනේ තැන කියන එක තමයි දැන් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට දැන් පස්සයත් පස්ස සමුදයත් ගත්තොත් පස්ස නිරෝධේ මජ්ජේ කියලා කියනවානේ. පස්ස නිරෝධේ කියලා කියන්නේ නිවන. නිවන තමයි මධ්‍යය කියලා කියන්නේ. දැන් ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් සූත්‍රයේ කියන අර මේ මඤ්ඤණාව ගැන කියන සූත්‍රයේ විගතම එතනදී කියනවා මේ එතන සූත්‍රෙ වෙන්නේ මූලපරයය සූත්‍රය. මූලපරයය සූත්‍රයේදී කියනවා මේ නිවනත් මඤ්ඤණා කරනවායි කියලා. නිවනත් මඤ්ඤණා කරනවා. ඒකට හේතුව තමයි අපරිඤ්ඤාත භාවය කියලා. දැන් මූලපරයය ගත්තොත් එහෙම එතනදී අවසාන වශයෙන් තේරුම් කරලා දෙනවා නිබ්බානතෝ සංජානාති. නිබ්බාන නිබ්බානතෝ සංඤත්තා නිබ්බාන මඤ්ඤති. නිබ්බානස්මින් මඤ්ඤති. නිබ්බානතෝ මඤ්ඤති. නිබ්බානං මේති මඤ්ඤති. නිබ්බානං අභිනන්දති. හරි, නිවන කෙරේ සතුටු වෙන. සංකිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාම් කියලා. කියන්නේ නොදන්නා බවම තමයි, පිරිසිඳ නොදත් බවම තමයි මේකේ ත හේතුව කියලා. කියන්නේ නිර්වාණයටත් ඇලෙන්න. ඉතින් පස්සය ගැනත් දැනගෙන පස්ස සමුදය ගැනත් දැනගත්තාම පස්ස නිරෝධයේ මැද කියලා දැනගත්ත කෙනා ඒ නිර්වාණයටත් ඇලෙන්නේ නැතුව ඉන්න එක ගැන මෙතන කියන්නේ. එතකොට දැන් අපිට තේරෙන දෙයක් තමයි පස්සෙයි පස්ස සමුදයයි කියන එක මම විස්තර කරපු විදිහට පස්සය කියලා කියන්නේ කුසල අකුසල කර්ම, මේ කුසල අකුසල කර්ම කරන සිත්වල ඇති වෙන ස්පර්ශය කියලා. එතකොට ඒක නිසා තමයි නැවත වරක් නාම රූප ඇති වෙලා අනාගත භවයේ පස්සෙ ඇති වෙන්නේ කියලා. මේක මේ විදිහට මම කියන්නේ, මේ විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ ධර්මයේ ථේරවාද ධර්මය අනුව. එතකොට එතනදී පස්සෙ ඇති වුණත් අපි හිතමුකෝ යම් කිසි භවයකදී පස්සෙ ඇති වෙනා නම් ආපහු මේකම වටයක් විදිහට යනවා. ඒ පස්සෙ නිසා අනාගත පස්ස සමුදයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි තණ්හාව නිසා තමයි ඒදී සිද්ධ වෙන සම්මා තණ්හා සිබ්බණියෙන් තමයි මේ දෙක ගැට ගහලා තියෙන්නේ. දැන් මේ භවයේ පස්සෙයි ඊළඟ භවයේ පස්ස සමුදයයි ගත්තොත් ඒ දෙක ගැට ගහලා තියෙන තණ්හා. මොකද අවිද්‍යා තණ්හාව නිසා තමයි මේ සංධාවිතං සංසාරයන් මම චේතුම්මා කංච කියලා කියන්නේ. මේ මුළු සංසාර වටයක්ම පනවලා තියෙන්නේ අන්න ඒ කාර්ය තණ්හාව නිසා. අවිද්‍යා තණ්හානේ. එතකොට ඒ ආකාරයෙන් මේකේ කෙලවරක් නැහැ. ඒකට සම්බන්ධයක් තියෙනවා. පස්සය නිසා පස්ස සමුදය, පස්ස සමුදය වුණාම අපව පස්සේ. ඉතින් ඒක චක්‍රයක් හැටියට යන බවක් පේනවා. ඉතින් ඒක තමයි කෙටියෙන් දෙන්න පුළුවන් උත්තරේ. එතකොට දැන් අපි පස්සය කියනකොට පස්සය කියන එක සෑම සිතකම පස්සය කියන එක ඇති වෙනවා. සිතත් එක්කම සහජාතව ඇති වෙන ධර්මයක් තමයි පස්ස කියන එක. ඒ නිසා එතකොට දැන් ඒ පස්සේ ඇතිවන අපි හිතුවොත් එහෙමනේ චක්කු විඥානේ පහළ වෙනකොට එතනත් පස්සේ තියෙනවා. ඊට පස්සේ අපි චක්කු විඥානය ගන්න අරමුණ පිළියරං ඒක විමසලා ඒ අනුව යෝනිසෝ මනසිකාර හෝ අයෝනිසෝ මනසිකාර විදිහට සිතක් ඇති වෙලා ඊට පස්සේ ඒ ගැන කර්ම විඥානයක් ඇති වෙනකොට කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හිතනකොට එතනත් පස්සයක් තියෙනවා. ඒ සෑම සිතකම පස්සේ කියන එක සහජාත වශයෙන් ඇති වෙන ධර්මයක්. එතකොට අන්න ඒ පස්සය නිසා තමයි ඒකට අනුරූප වෙච්ච අපි දන්නවා විපාක කියනකොට ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියන කොටස් දෙකක් තියෙනවා. ඒ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඇති වෙන්නෙම ඒ අපිට කියන්න පුළුවන් ඒ පස්සය ඒවට ප්‍රත්‍ය වෙනවා කියලා. ඉතින් ඒ ආකාරයෙන් බලගහම ඒක ඒ විදිහට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ ටික තමයි දලුවත් මහත්මයා විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. වෙන විශේෂ දෙයක් නැහැ මේ. හැබැයි මේ නිවනට ෂෝට් කට් නම් නැහැ. ඒක ජයන්ත සමාවෙන්න ජයන්ත මහත්මයා මේ එතකොට මේ මේ මේ ඒක ඔය දැන් චිත්ත වීතියකින් කල්පනා කරන්න බැරිද මේ මේ මේ ඒකාන්තයක තියෙන සමුදය? ඒ කියන්නේ මේ අර ඔබතුමා දැන් ඔය පැහැදිලි කළා වගේ කර්ම යෝනි සමස්කාරෝ යෝනි සමස්කාරකන කර්ම සකස්කන් තත්ත්වයට එනවනේ වට්ටපොන් සිත් වගේ තත්ත්වයට එනකොට ඒ අවස්ථා ඒ පැත්ත තමයි මේ සමුදය පැත්තේ තියෙන්නේ. මොකද ඒ වෙනකොට සිබ්බණිය කියන තුන්නාවෙන් තෘෂ්ණාවෙන් කාර්යයක් සිද්ධ කරලා අර මූලික වශයෙන් ඇති වෙච්ච චක්කු විඥාණයට එහෙම තත්ත්වයක් ඇති වෙනවා කියන කාරණාව. එහෙම ඒ විදිහට ගන්න බැරිද ඒක? ඉතින් මේ සමුදේ නෑ, විවිධ විදිහට හිතන්න පුළුවන්කම තියෙනවා. විවිධ විදිහට හිතන්න පුළුවන්කම තියෙනවා. නමුත් දැන් පස්ස නිරෝධය කියන තැන බලන්න. පෙර පස්ස නිරෝධය කියන තැනදී ඒ කියන්නේ පස්සයත් පස්ස සමුදයත් අතර තමයි පස්ස නිරෝධය තියෙන්නේ. පස්ස නිරෝධය කියලා කියන්නේ නිර්වාණය. නිර්වාණය කියන එක තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තාම පස්සේ කියන තැනත් පස්ස සමුදය කියන තැනත් ගත්තොත් ඒකේ අංශ දෙක කියලා කියන්නේ. අපි මේ දේශනාවේදී මුලින් කියන්නේ පස්ස සමුදේකාන්තයක් පස්සේකාන්තයක් කියලා නෙමෙයි කියන්නේ. මෙතන දේශනා කරන්නේ පස්සේකාන්තයක් පස්ස සමුදයානිත්‍යන්තය. හරි? එතකොට ඒ දෙක අතර තියෙන නිරෝධයක් පස්ස නිරෝධයක් ගැන තමයි ඒ දෙක අතර කියලා කියන්නේ. මේ කාලය අනුව නෙමෙයි, ඒ දෙක අනුව අපිට හිතා ගන්න පුළුවන් පස්ස නිරෝධයක් ගැන තමයි කියන්නේ. කොහොම වුණත් තේරවාදී විස්තර වෙන්නේ ওই ආකාරයෙන්. වෙන ආකාරවලින් විස්තර කරන්න පුළුවන් ඇති. يعني ඕනම කෙනෙකුට විස්තර කරන්න පුළුවන් තම තමන්ගේ නුවණ අනුව. නමුත් මම කැමති නැහැ මගේ මත ප්‍රකාශ කරන්න. ඒක නිසා මේ මම මේ විදිහට කිව්වේ ඒකයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තව කාටද ප්‍රශ්න තියෙනවද? දැන් ඒක යන්ත මාත දැන් කිව්ව කාරණා ඔස්සේ යමක් ප්‍රශ්නයක් අහන්න තියෙනවද? නෑ වගේ නේද? හොඳයි, මම ඊටම ගෞරවයෙන් එඩ්වඩ් මාත්මයා ඔබතුමාට වෙන්නම්. මේ සියලු කාරණාවන් ඔස්සේ අද සාකච්ඡා අවසානයේදී තියෙන්නේ මම හිතන්නේ අපි බොහෝ කාරණාවන් කතා කරලා බොහෝ ප්‍රතිවලින් දැනගත්තා. මම හිතන්නේ එදායි ස්වයන් වාචලාර කතා කරපු තරම් මේ ඔබට ගිහිල්ලා අපි මොකද කල්පිතසත් වැඩි නේ, අපි අවබෝධය තේතර නැති ඉඳලා වෙන්නේ අපි ඒක වෙදි කරන කතා කරලා තේරුම් ගන්න මේක. ඉතින් මම හැමදෙනාම මේ යෝජනා කතා කරපු කාරණාවන් සත්‍යයි, නිමරදී අපි අපි තේරුම් ගත් විදිහට මේ කතා කරන්නේ. නමුත් මම හිතන්නේ ඒ සාකච්ඡාවට ආපු මොහොතේ තිබිච්ච දැනුමට වැඩි යමක් එකතු වුණා කියලා විශ්වාස කරනවා. දැන් මම ඒ කොටස සාකච්ඡා ඉවර කරන පෙර මතක් කරේ දැන් ඉදුන් මාර්ථය ඔබතුමාට පුළුවන් මේ මම ආරාධනා කරනවා අද මේ සාකච්ඡාව තුළ ඒ අපේ එකිනෙකාගේ දැනුම වලට තහනියන්න ඕන විදිහට කොහොමද මේ කිසියම් දෙයක් අපි රැගෙන යා යුතු වන්නේ සාකච්ඡාවෙන් අවසන්. තෙරුවන් සරණයි. අතරන් සර්මයි හැම දිනකටම ජයන්ත මහත්මයාට ඒ වගේම සිත මහත්මයාට විලොක් මහත්මයාට සේන මහත්මයාට ලාල් මහත්මයාට කුමාර මහත්මයාට දලුවත් මහත්මයාට ඇතුළු හැම දිනකටම කමල් මහත්මයා මේ කල්‍යාණ මිත්‍රයන් පිළිබඳවත් මට යමක් බලන කෝණ, තමන්ගේ දෘෂ්ටියෙන් තොරව බලන කෝණ අනිත් කෙනාට විසීමෙන් අහගන්න ඉන්න ඕන කියන එක අනිත් කෙනා කියන දේ අපිට ඇහෙන විදිහට මේ ඉවසීම පුරුදු කරන්න ඕන කියන එකත්, ඒ වගේම කෝපය හිස් කරගෙන මේ තමන්ගේ කෝපය හිස් කරගෙන තමන්ගේ විත්තිය හිස් කරගෙන රිච්චනා කියන දේ මොකක්ද, මෙතනින් ගන්න තියෙන දේ මොකක්ද කියන එක දැන් තමයි ලස්සනට පැහැදිලි කරා බොහෝ කින්ගේ ගැන. මොකද තමන්ගේ දික්කයක් තියෙන්න පුළුවන්, ඒ දික්කෙන් තොරව අනිත් එක්කන කියන දේ, ඒ එයා කියන දේ කියන අදහස. මොකද හැම කෙනාම මේ මෙතන බොරුවක් කියන්නේ නැහැ, තමන් අනිත් කෙනාට උපකාරයක් පිණිසමයි ඒ දේවල් ඉදිරිපත් කරන්නේ. ඉතින් මුලදිම අපේ හිතේ ඕක වැරදි, මං ධර්ම අදහස ඕක නෙවෙයි මේකයි කියලා හිතන්නේ නැතුව එයා කියන දේ ඒ විදිහටම අහන්න මේ අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ ගැන මේ ඒ පිළිබඳව මේ පුරුදු පුහුණු කිරීමට මේක හොඳ මේ මාධ්‍යයක් කියලා, මේක හොඳ දන්සභා මණ්ඩපයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් මම තවත් කෝණයක් පොඩ්ඩක් පෙන්වන්න උත්සාහ කරන්නම්. අපි ඇත්තටම මේ අන්ත කියන්නේ මොකක්ද කියන මම හිතන්නේ තේරෙන්නේ නැහැ. මොකද දන්නව අන්ත කියන්නේ මොකක්ද කියලා. අර ගැස්මත් පෙන්නලා දුන්නා වගේ ඉස්සෙල්ලම කියන්නේ සමුදය තේරුම් ගන්න. මේ ස්පර්ශය තේරුම් ගන්න. ස්පර්ශ සමුදය තේරුම් ගන්න කියලා. ඊට පස්සේ කියන්නේ ස්පර්ශය තේරුම් ගත්ත කෙනා අන්තයක් කියලා. ඊට පස්සේ කියනවා ස්පර්ශ සමුදය අන්තයක් කියලා තේරුම් ගන්න. ඊට පස්සේ ස්පර්ශ නිරෝධය කියලා තමයි අපි දේශනාවේ විදිහට අපි දකින්න උත්සාහ කරන්නේ. එතකොට ස්පර්ශ නිරෝධය මැද්දේ කියලා මැද්ද කියලා සඳහන් වෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා, මොකද මේ අන්‍ය තීර්ථකයන් තත් ස්පර්ශ නිරෝධයක් තිබුණා, ඒ ස්පර්ශ නිරෝධය මැද නොකිය ඒ ස්පර්ශය එකටිය අර බ්‍රහ්මජාල සූත්‍රය ගත්තත් ඒකටිය ස්පර්ශයක් තිබුණා, ස්පර්ශ නිරෝධයක් තිබුණා. එතකොට ඒ ස්පර්ශ නිරෝධය ඇත්තටම මේ තුන්වෙනි අන්තයක් වෙනවා. එයාලගේ ස්පර්ශ නිරෝධය මේ තුන්වෙනි අන්තයක් හෝ අර අන්ත දෙකෙන් එකටම ඇත්තටම ඒකටිලගේ ස්පර්ශ නිරෝධය තවමත් හරියටම ගත්තොත් ඒ ස්පර්ශ නිරෝධය එයාල දකින ස්පර්ශ නිරෝධය ස්පර්ශ සමුදය. මේ කියන්නේ එයාලට ස්පර්ශය හරියට දැනගෙන තිබුණේ නැහැ, ඒක නිසා එයාලට ස්පර්ශයක් වෙන්නේ නැහැ කියලාම එයාලගේ ස්පර්ශ නිරෝධයම ඇත්තටම ස්පර්ශ නිරෝධයක් නෙවෙයි, ඒකත් ස්පර්ශ සමුදයක්. මොකද තණ්හාව මෙතන නිරෝධ කරලා නැති නිසා. ඒකට අරාන්ත දෙක තමයි වැටෙන්නේ. එයාලට ස්පර්ශ නිරෝධය කියලා එයාලා හිතුවට ඒ ස්පර්ශ නිරෝධයක් ගැන නෙවෙයි ඇත්තටම එයාලා කියන්නේ, ස්පර්ශ සමුදයක් ගැනමයි. ඒ අර කියන දෙවෙනි අන්තියමයි ඒකත් ඔය බ්‍රහ්මජාල සූත්‍රය කියන 62ම තියෙන්නේ. ඇත්තටම ස්පර්ශ නිරෝධය මැදවෙන් මේ බුදුදහම දකින්න කෙනාට විතරයි. අපි බලමු ස්පර්ශය කියන එකාන්තයක් වෙන්නේ කොහොමද. මොකද එතන විඥානය බහිනවා. අපි හොඳට දන්නවා චක්කුංච පටිච්ච රූපේච පටිච්චක්ක විඥාන තින්න සංගත පස්සෝ කියනකොටම එතන මේ රූපයේ විඥානයේ දැස්සා කියලා. ඉතින් ඒකම තමයි අන්තයක් කියන්නේ. එතන බැසීම නිසා එතන රූපණයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා හැම වෙලේම පංච උපාදාන ස්කන්ධයයි අර කඥීය සූත්‍ර විදිහට හැම මොහොතකම අපි අවිද්‍යාවෙන් පංච උපාදාන ස්කන්ධයමයි හදාගන්නේ. අන්න එතනයි එතන අන්තයක් වෙන්නේ. දැස්සනම් අන්තයක්ම තමයි. ඊට පස්සේ ඒකට ඒක වෙන්න හේතුව තමයි ඒක සිද්ධ වෙන්නේ අනිත් ස්පර්ශ සමුදය. මොකද තණ්හාව තිබ්බ නිසා අපි මේ ඇසක් තියෙනවා කියලා ගන්න එකම ඇත්තටම එතන ඔන්නතන තමයි අපි ගැඹුරට බැලිය යුත්තේ. මොකද අපි හැම වෙලේම ඇස එහෙම තියාගන්නවා, රූපය එහෙම තියාගන්නවා, මැද චන්දරාගයයි ඔතන මේ සිබ්බණිය. ඒ කියන්නේ තණ්හාව කියන එක අපි හිතන්නේ මේ අපිට තියෙන තණ්හාවක්, මේ ඒ දෙකට තියෙන ඇසට තියෙන තණ්හාවක්, ඒ වගේම රූපයට තියෙන තණ්හාවක් තමයි විතර නැති කරන්නේ කියලා ඇත්තටම එතකොට සිද්ධ වෙන්නේ. මොකද මේ තණ්හාව නැති කරනවා, හැබැයි ඇසයි එළිය රූපයයි දෙකම ඉතුරු වෙනවා. ඒක නෙවෙයි බුදු කෙනෙක් පෙන්වන්නේ. ආයත්මම කියන්නේ මේ අසලොව සියයට පලන විදිහට මේක ප්‍රඥාවෙන් තේරුම් ගන්න බලමු අපි ඔක්කොම. අනිත් එක තමයි මට පෙන්වලා දෙන්න ඕනුනේ පටිසෝතගාමි කියන මේ තත්වය. අපි ගොඩාක් කට්ටිය මේක මං හිතන්නේ ප්‍රගුණ කරන්නේ නැති දෙයක්. මොකද පටිසෝතගාමි වෙනවා නම් අපි විරුද්ධවයි මේ ධර්මයේ දැකිය යුත්තේ. එතකොට සාමාන්‍යයෙන් ධර්මය හදාරන කෙනෙක් උඩ ඉඳන් පල්ලෙහාට බලන සූත්‍ර දේශනාව අපි යට ඉඳන් උඩට බලන්න පුරුදු වෙනවා. යටින්දන් උඩට මේක මේ ආරාධනාවක් විතරයි මෙලිම කොහෙවත් සදාහන් වෙලා හරි මේ එහෙම කතාවක් නෑ මේක නිකන්ම බලන්න. එතකොට Tamande තේරෙයි මේ පටිසෝතගාමි කියන්නේ කොමත් කියන එක යම් අදහසක් ගන්න පුළුවන්. මොකද අපි කියනවා පටිසෝතගාමි කියලා අපිට මේකේ මොකක්ද මේ පටිසෝතගාමි කියන එක තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා දවසේ. හොඳට බලන්න ස්පර්ශ නිරෝධය අපි කියනවා මේ වෙන සූත්‍ර දේශනාවල බුද්ධ ඥාන මාර්ගික සූත්‍ර දේශනාවල කියනවා දුක්ඛ නිරෝධය අවබෝධ කරගන්න කෙනා අනිත් වපසරිය සියලුම දේවල් දුක හරියට දකිනවා. ඒ කියන්නේ කායික දුකයි මානසික දුකයි බහාතබල දකින දුක දකිනවා. ඒ වගේම තණ්හාවෙන් මේක සිද්ධ වෙනවා කියන එක දකින්නේ අර දුක්ඛ නිරෝධය. ඒක තුන්වෙනි ආර්ය සත්‍ය දැකපු කෙනා තමයි අනිත් සියලුම උපසරිය දැකලා එයා මාර්ගයට එනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මෙතනින් පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනව නෙවෙයි ආර්ය අෂ්ටාංගිය තුලමයි ඉන්න එයාට සිද්ධ වෙන්නේ. ඒකයි අර ආශ්‍රවක්ෂය වීම පිණිස දේශනාව සබ්බාසව සූත්‍රයේ කියන ඔය ආකාර හයක ආකාර හතයි ඔක්කොම විද්‍යත් එක්කම. එතකොට අන්තිමට ওই භාවනාවෙන් පරිපූර්ණ වෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන්, ඊට පස්සේ පරිවර්ජණයෙන්, විනෝදණයෙන්, ඔය වගේ අන්තිමටම භාවනාවෙන් පරිපූර්ණ වෙන්නේ අන්නර කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියටම ඉඳලා තමයි ආශෝසියල්ලම ප්‍රහාණය කරන්නේ. ඔව් අපි මෙහෙම දැන් ගත්තොත් මේ මජ්ජි සූත්‍රයේ ඇයි මේ මැද කියන එක ස්පර්ශ නිරෝධය වෙන්නේ කියන එක. මොකද ස්පර්ශ නිරෝධය කියන එක දැන් අපි සාමාන්‍ය චිත්ත මාත්‍රිය පෙන්වලා දීපු විදිහට මේක මේ ඇති වෙන නැති වෙන ලෝකිකයි අපි ජීවත් වෙන්නේ කියන වගේ අදහසක් අපිට තිබ්බොත් එතන ස්පර්ශයේ සමුදයක් වෙනවා. ඒ වගේම ස්පර්ශ නිරෝධිකුත් එතනම සිද්ධ වෙනවා මේ ලෝකයේ තුලම. අන්න බලන්න අපි වැටෙන දිට්ටි. එතකොට ඒ විදිහට ගත්තොත් ස්පර්ශ සමුදය මේ ලෝකෙම සිද්ධ වෙනවා. අපි රූපයක් දකිනකොට එතනම ස්පර්ශ නිරෝධය සිද්ධ වෙනවා. අපි මේ ඇති වෙන නැති වෙන ලෝකෙකයි ජීවත් වෙන්නේ කියන view එක අපි හිතියොත් ඒ ස්පර්ශ නිරෝධයත් ඇත්තටම අපි අත්දකිනවා. මේ මම මේ පැත්තෙන් ඉඳන් අත්දකිනවා ස්පර්ශ නිරෝධය. ඒක නෙවෙයි බුදු කෙනෙක් කියන ධර්මය. ඒ ස්පර්ශ නිරෝධය අර කිව්වා වගේ බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ඨි 62ටම අයිති ස්පර්ශ නිරෝධයක් උසස් මේ බුදු කෙනෙක් කියන මැද ස්පර්ශ නිරෝධය මැදයි කියන නිර්වාණය නෙවෙයි එතන ඔය ඇති වෙන නැති වෙන මේ කතාවත් එක්ක මේ අපි කතා කරන්නේ. අන්න ඒකයි මේ මැද කියන තැන. ඒ කියන්නේ ස්පර්ශයක් අපිට හම වුණා නම් ඒ මාස්කින්තික සූත්‍රෙ විදිහට ස්පර්ශයක් හම වුණා නම් එතනත් අපි අන්තයක බහිනවා, රූපයක බහිනවා. ඒ වගේම ඒ දේ සිද්ධ වෙන්නේ හේතුව තමයි තණ්හාව. එතනත් අන්තයක බහිනවා අපිට මේ ස්පර්ශ නිරෝධය. කියන්නේ දැන් තමයි සකල දුන්න වගේ ස්පර්ශ නිරෝධය වෙන කියන්නේ නිර්වාණය කියලා. නිර්වාණය සත්‍ය ඥානයක් විදිහට දැකපු කෙනෙකුට විතරයි මෙන්න මේ ස්පර්ශය කියන අන්තය අර බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ටි 62ක බහින්නේ නැති ඒ අවබෝධය. දැන් අර සේන මහත්මයා මතක් කරා වගේ මේ අභිඤ්ඤය කරන ධර්ම අභිජානාති පරිඤ්ඤය කරන ධර්ම පරිජානාති වෙන විදිහටම මේක ඒ කියන්නේ විඥාණය පිළිසින් දැකිය යුතුයි, දුක පිළිසින් දැකිය යුතුයි, ඒවැවිල්ලා මෝඩකමට හදාගන්න දේවල්. ඒ වගේම මේ අභිඤ්ඤය ඒ කියන්නේ අපි ප්‍රඥාවෙන් වටහාගත්ත යුතු ධර්ම ඒ විදිහටම අභිජානාති වෙන්නේ කොහොමද කියන එක මෙන්න මේ ස්පර්ශ නිරෝධය කියන එක මැදයි. ස්පර්ශ නිරෝධය කියන්නේ අර ඇති වෙනවා නැති වෙනවා කියන වගේ අදහසකින් තවත් දිට්ඨියක බැහැගැනීමක් නෙවෙයි. මෙන්න මේ නිර්වාණයමයි අර ජයන්ත මහත්මයා මතක් කරලා දුන්නා වගේ නිර්වාණය කියන එකත් අපි අද නිර්වාණය මෙන්න මෙහෙම එකක් කියලා අපි දිට්ඨියක බැහැලමයි ඉන්නේ. නිර්වාණය කියන එකත් මඤ්ඤණාවක් නොවි නිර්වාණය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්න අර මූලපරියාය සූත්‍රයේ මඤ්ඤණාවක් නොවි කොහොමද අපි මාමඤ්ඤී වෙන විදිහට, එහෙම නැත්නම් නමඤ්ඤී වෙන විදිහට නිර්වාණය කියන එක හෝ ස්පර්ශ නිරෝධය කියන එක මැදක් විදිහට ස්පර්ශ නිරෝධය කියන එක අර බ්‍රහ්මදයාල සූත්‍රයේ 62ක් දිත්‍ති විදිහට ගත්ත ස්පර්ශ නිරෝධය නෙවෙයි. ඒක ඇවිල්ලා ස්පර්ශ නිරෝධයේ එක අන්තයක් වෙනවා. එහෙම නැත්නම් කොහොමද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ මැද විදියට ස්පර්ශ නිරෝධය දැකගන්නේ කියන එකත් දකින්න කියලා ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. මම හිතන්නේ කාල වේලාව අවසන් වෙන නිසා මේ දරුවත් තමයි බොහොම පිං හැම දිනකටම කල්‍යාණ විත්යන් වීම පිළිබඳව තිරුවන් සරණයි. තිරුවන් සරණයි මාපිය සාදු සාදු බොහොම බොහොම හොඳ පැහැදිලි කිරීම කරනවා සිදුනා. සාකච්ඡා බොහොම මේ ගැඹුරින් සිදු වුණු බව හැමෝටම පැහැදිලි. අද අපි සාකච්ඡා නිමා කරමු. ලබන සති සාකච්ඡාවට මේ තුලින් අපි තව ටිකක් මේ ඔබතුමාගේ පැහැදිලි කරපු මේ ස්පර්ශ නිරෝධයේ නිර්වාණය කියන කාරණාව ගැන තුමාත්මයා මතක් කරලා ඉදිරිපත් කිව්වා. ඒ කාරණාව ගැන ටිකක් වැඩිපුර හිතන්න හිතලා යමක් කියන්න කියලා මම යෝජනා කරනවා. ඒක මාත්මයකට වෙන කෙනෙකුට ලබන සුවන් සාකච්ඡාවේ මුල මේ කුමාර මහත්මයා වගේ කෙනෙකුට පුළුවන් දන්නේ මේ ඒ කාරණාව ගැන. මම ග්‍රෑන්ඩම් නමක් ගත්තොදි තරන්න පොඩ්ඩක් ටිකක් ඉස්මතු ගන්න. එතකොට මේ කියපු දේවල් එක්ක සමාන්තරව අපිට ඒක හිතන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. මේ ඊට අමතරව අපි මේ ඒකට අපිට ආරම්භයක් ගන්න පුළුවන් එකෙන්. මොකද අර මේ අපි මේ සූත්‍රයක් කරන්නම් කියන කරලා ඉවරයක් කියලා කරනවා කියලා එක එක දෙයක් නැතුව මේ ඉක්මතු වෙන කාරණාවන් තව තේරුම් ගන්න. ඒ ග්‍රවුන්ඩ් එක මේ අපි කුමාර මහත්තයා මතු කරපු මේ සාකච්ඡාවට මුල් වෙච්ච තිස්සමෙත්‍ය පුත්‍ය සූත්‍රයේ කුද්දගෙන කය තියෙන පාරායන වර්ගයේ ඒක බලලා ඒකත් පොඩ්ඩක් තවදුරටත් කතා කරමු. කතා කරලා ඉවරලා ලබන සතියේදී අතීත අනාගත වර්තමාන ඒ අතීත අනාගත පච්චුප්පන්න කියන කොටස ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. මේ අතීත අනාගත අතීත අනාගත මේ පච්චුප්පන්න ඒ තත්ත්වයක් තියෙන්නේ කාටද? අතීතයක් අතීත කියන තත්ත්වයක් ගන්න පුළුවන්ද? මේ කෙලෙස් නිමුසිතක තියෙනවද අතීතයක්? ඒ වගේ කාරණා ගැන පොඩ්ඩක් කතා කරමු. මේ එමනම් ලබන සතියේදී අපි නැවත මුණ ගැහිමු. එමනම් අද දවසේ දිශාගච්ඡාවේදී ඉතාමත්ම වටිනා අදහස් සහ තමන්ගේ අවබෝධයන් පිළිබඳව අපි සමග නිර්ලෝභී බෙදාගත් හැම දිනාටම අනේක වාරයක් පින් හැම දිනාගෙම මේ සංසාර ගමන නිමා කර ගැනීමට මේ අද මේ ධර්ම දාන මේ පුණ්‍යකම කට්ටි ඔක්කොම කරේ තමන්ගේ දැනුම බෙදාගෙන ඒ පුණ්‍ය කර්මය හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු එරම් හැමදෙනාටම තේරුම් ගන්න.